නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වීමට. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං තේ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං තේ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං තේ සංඝං සරණං ගච්ඡාමි. සත්‍යං තේ බුද්ධං සරණං ගච්ඡාමි. සත්‍යං තේ ධම්මං සරණං ගච්ඡාමි. සත්‍යං තේ සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම්. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. සක්කෝ වුජෝජ සෝජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, සුමේද ජයසේන මහත්මාගේ නිවසෙහි අද දින ඉතාම වටිනා කෘතවේදී පින්කම සිදු කරන අවස්ථාව. මේත දින කිහිපයකට කලින් මිය ගිය ආදරණීය මෑණියන් විමලා නිස්සංක මාතාව සිහිපත් කරලා ආදරණීය දරුවන් වශයෙන් විනීතා මහත්මියත් දීපා මහත්මියත් ඒ වගේම අශෝක් අජිත් කියන දෙපරත් ඇතුළු ඒ සහෝදර සහෝදරයන් කවුරුත් ඒක රාශී වෙලා සිදු කරන පින්කමයි අද මේ සිදු කරන්නේ. ඒ වගේම බලාපොරොත්තු වෙනවා සුමේද මහත්මාගේ මියගිය දයාබර මෑණියන් වසර 3කට කලින් මියගිය එස් සවුලින් පෙරේරා ගුණවර්ධන මාතාවත් මේ පින්කමේදීම සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ආදරණීය මව්පියන්ට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරන පින්කම ගැන ඔබ හුඟක් සතුටට පත්වන්න. ඉතින් තමන් මේ ලෝකෙට බිහි කරපු තමන්ට ජීවය ලබා දෙන්නු, තමන්ගේ මුළු ජීවිතයම දායාද කරපු තමන්ගේ ආදරණීය මව්පියන් වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ඥාතිගිය යුතුකමයි ඔබ මේ සිදු කරන්නේ. ඉතින් පින්නතුන් දන්නවා අපේ ඥාතිවරයෙක් මිය ගියාම අපි කරන චාරිත්‍රයක් තමයි ඒ ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන එක. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ඥාතීන්ට යුතුකම් කරන්න කියද්දී බොහෝ විට උන්වහන්සේ දේශනා කරන්නේ ජීවත් වෙලින ඥාතීන්ට උදව්පකාර කරන්න කියලා. කරණිමෙති සූත්‍රයේ, සිංහල සූත්‍රයේ වැනි සූත්‍රවල යුතුකම් ගැන සඳහන් කරද්දී මේ ජීවිත කාලය තුර කෙරෙන යුතුකම් තමයි බොහෝ විට කියන්නේ. නමුත් ඒ සිංහල වාද සූත්‍රයේම කියන විශේෂ කාරණයක් තමයි තමන්ගේ අම්මා තාත්තා මිය ගියාට පස්සේ ඒ අම්මා තාත්තා වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න කියලා. ඒක සිංහල වාද සූත්‍රයේ වෙන කිසිම සමාජ පරිසරයක ඉන්න අනිත් අය ගැන මේ කතාව කියලා නැහැ. විශේෂයෙන් දෙමව්පියෝ ගැන මේ විදිහට පිළිපදින්න කියලා අපට කියලා තියෙනවා. ඉතින් දෙමව්පියෝ වැඩි හිටි වුණාට පස්සේ, දුර්වල වුණාට පස්සේ ඒ අයට ආහාර පාන ආදීන් පෝෂණය කරන්න, එයාගේ දේවල් කටයුතු කරගන්න අමාරු නම් එයාට උපස්ථාන කරන්න, ඒ වගේම ඒ අය ලබා දීපු යම් කිසි සමාජ චාරිත්‍ර ගෞරවයක් තියෙනවා නම් ඒ ගෞරවය දිගටම ආරක්ෂා කරන්න, ඒ වගේම දෙමව්පියන්ගෙන් ලැබිච්ච දායාදයක් තියෙනවා නම් අන්න ඒ දායාද දේපල තවදුරටත් ආරක්ෂා කරගන්න. ඒ විතරක් නෙවෙයි, අතවාපන පේතානම් කාලකථානම් දක්ෂිනම් අනුපදස්සති කියපු විදියට ඒ මව් දෙමව්පියන් මිය ගියාට පස්සේ කලින් කලට යැත්තන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්න කියලා. ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනෙක් මව් දෙමව්පියන් වෙච්ච අය, ඔබ දන්නව ඔබේ දරුවෙක් වෙනුවෙන් ඔබ කොච්චර මහන්සි වෙනවද කියලානේ. ඉතින් අද අපට මේ පහසුකම් තියෙන කාලේ අපි හැමදේම පහසුවෙන් කරන්න පුළුවන් කාලේ තමයි අපි ආදී දරුවෝ හදන්නේ. නමුත් අපේ අම්මලා තාත්තලා අපි හදන කාලේ මෙතරම් පහසුකම් තිබුණේ නැහැ. ඉතින් හැම දෙයක්ම දෑතින් කළේ, බොහෝ ගමන් පයින් තමයි ගියේ. ඉතින් එහෙම බොහොම මහන්සි වෙලා අපි වෙනේ මුළු ජීවිතේම කැප කළා ඒ දෙමව්පියන්. ඉතින් මේ පින්නතුන් බොහොම සත්පුරුෂ පිරිසක්. ඉතින් ඒ තමන්ගේ ආදරණීය මව්වරු සිටින කාලේ සියතින්ම උපස්ථාන කළා, නිවසේ තියාගෙනම සැලකුවා. ඉතින් ඒක තමන්ට හිතට ලොකු සැනසීමක්. ඒ වගේම මිය ගියාට පස්සේ කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුකමයි අප මේ සිදු කරන්නේ. ඉතින් ධර්මදේශනාවක් සමන් දීලා පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවේදී අපේ සිත එක දිගටම කුසල අරමුණු වලම අපි තියාගන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ තින්කමෙහි නියම අනිසංසය අපට ලැබෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා හරියට ධර්මදේශනාවට ඇහුම්කන් දෙනවා නම් ඒකත් භාවනාවක් කියලා. ඒ නිසා භාවනාවක් නොමැති ධර්ම ශ්‍රවණයක් නැහැ කියලා කියන්නේ. ඒ නිසා හොඳට අවධානයෙන් මුලපටම මේ ධර්ම කාරණා අපි අහලා දැනගන්නට ඕන. තිනුතුනි බොහෝ විට අපි අපේ මෞද්‍යමාපියන්ට සලකන විදිය ගැන අපි කල්පනා කරලා බලන වටිනවා. ඇතැම් විට අපට හිතෙන්නේ අපි අමරක තාත්තලට හොඳට සැලකුවා කියලා තමයි අපිට හිතෙන්නේ. දැන් සමාජ සම්මත විදියට ගත්තොතින් අම්මා තාත්තා හොඳට රැක බලාගත්තනම්, එයාට බෙහෙත් දුන්නනම්, ඒ අය බලාගත්තනම්, ඉතින් අපි හිතනවා අපි හුඟා සාර්ථකයි කියලා. ඒ විතරක් නෙවෙයි අපිට හිතෙනවා මේ මෞද්‍යමාපියන්ට වඩා අපි හුඟා ඉගෙන ගත්තනම්, හුඟා උපාධි ගත්තනම්, ඒ අම්මට තාත්තට වඩා ඉහළ රැකියාවල් අපි කරානම්, අන්න ඒකත් අම්මට තාත්තට සලකන විදියක් කියලා අපි හිතන්නේ නේද? ඒක සමාජ සම්මත විදියට හරි. හැබැයි බුදුදහමේ විදියට ඒක නිවැරදිද? බුදුදහමේ විදියට කොහොමද අපි අමරණ තාතන සලකන විදිය? ඔය සාමාන්‍යයෙන් උපස්ථාන කිරීම විතරක් නෙවෙයි ඇත්තෙන්ම. අපි බුදුහාමුදුර සඳහන් කරනවා තමන් මෙලොවට බිහි කරපු තමන්ගේ අම්මා තාත්ත දෙන්නා දෙවුර මත තියාගෙන, තමන්ගේ උරයිස් මත තියාගෙන අවුරුදු 100ක් ඒ උරහිසෙන් බිම නොතබා මලමුත්‍රාදියත් ඒ උරහිස මත තියාගෙනම අස්තරමින් කවමින් පොවමින් අවුරුදු 100ක් ගත කළත් අම්මා තාත්තගෙන් අපට වෙච්ච සේවයට ප්‍රතිඋපකාර කළා වෙන්නේ නැහැ කියලා. ඊළඟට බුදුහාමර දේශනා කරනම එහෙනම් අම්මට තාත්තට සලකන ක්‍රමයක් දේශනා කළා තියෙනවා. ඒ අයගේ නයින් නිදහස් වෙන අපට දෙයක් කරන්න පුළුවන් කියලා කියනවා. මොකද කරන්න දෙන්නේ? ඔව් බොහොම හොඳයි. ඒ අම්මා තාත්තා දෙන්නා යම්කිසි විදිහක දානය පුරුදු කරපු දෙන්නෙක් නම් පරිත්‍යාගශීලී දෙන්නෙක් නම් ඒ අයට ඒ පරිත්‍යාගශීලීත්වයේ වැඩි වෙන විදිහට එයාට පරිසරය සකසලා දෙන්නට ඕන. උදව් කරන්නට ඕන. ඒ අය මේ ලෝකේ අපට මුණ ගැහුණු කාලයට වඩා ඒ අයගේ ජීවිත අවසාන වන විට පරිත්‍යාගශීලීත්වයේ වැඩි වෙන්න ඕනේ කට්ටිය. ඒ වගේම මුලදි හිටියට වඩා තෙරුවන ගැන ශ්‍රද්ධාවේ අයට වැඩි වෙන්නට ඕන අපි නිසා. අපේ උපකාරයෙන් අපේ මග පෙන්වීම මත ඒ අයගේ තිමිච්ච ශ්‍රද්ධාව ටිකක් හරි වැඩි වෙන්නට ඕන. ඒ වගේම ඒ අම්මා තාත්තා දෙන්නගේ මනසේ දියුණුවක් තිබුණා නම් අපට මුණ ගැහිච්ච කාලෙට වඩා ඒ අය ජීවිතෙන් සමු ගන්න කාලෙ වෙන විට ඒ මානසිකත්වය මානසික සතුට දියුණු වෙන්නට ඕන. මෙන්න මේකයි එක ක්‍රමයක් අපි අම්මට තාත්තට සලකන විදිය. ඊළඟට අපේ පැත්තෙන් අපි බලන්නට ඕන අපි කොච්චර සාර්ථකද කියලා. කොහොමද ඩෙමෝපිය ළඟදී අපි සාර්ථකයි කියලා බලාගන්නේ? අම්මලට වඩා හුඟක් ධනෙ තිබුණොත්ද? අම්මට තාත්තට ගියාට වඩා හුඟක් විශ්වවිද්‍යාලවල ගිහලා ඊටම දා උපාධි ගත්තොත්ද අපි සාර්ථක? නැහැ. ඒක නෙවෙයි බුදුදහමේ බලන ක්‍රමය. බුදුදහමේ සඳහන් කරනවා අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා කියලා. ධර්මයේ දන්න අම්මල තාත්තල එහෙම නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ අපි. හරියට ධර්මයේ දන්නවා නම් අම්මා තාත්තා කෙනෙක් ඒ අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ අම්මා තාත්තල තිමුණට වඩා උපාධි ගන්නවමන් නෙවෙයි. ඒකට අකමැති නෑ. ඒකට උදව් කරන්න උපරිම. හැබැයි ඒක නෙවෙයි නියම ධර්මයේ දන්න අම්මා තාත්තා කෙනෙක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ අම්මා තාත්තගේ ළඟ තිමිච්ච දානය, සීලය, භාවනාව, පරිත්‍යාගශීලීත්වය වගේ මේ ගුණාංග වලට වඩා වැඩි දරුවෙක් ලෝකෙට බිහි කරන්නේ. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න වටිනවා අම්මා දන් දුන්නා නම් අම්මට වඩා Taman දන් දෙනවද? අම්මා සීල රැක්කා නම් අම්මට වඩා Taman සීල රකින්නවද? අම්මා භාවනා කළා නම් අම්මට වඩා තාත්තට වඩා Taman භාවනා කරනවද? මෙන්න මේක තමයි අතිජාත දරුවන්ගේ ලක්ෂණ. සමහර විට අම්මල තාත්තක තරම් අපිට කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් කමන්නේ අනුජාත හරි වෙන්නට ඕන. ඒ මට්ටමට හරි කරන්න ඕන. හැබැයි එයින් පහළට ගියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ කියන වචනෙකුත් තියෙනවනේ. ඔය වචනේ මං කියන්නේ. ඔව් එහෙම නොවන්නටත් ඕන. ඒක කවදාවත් අම්මල තාත්තල එවැනි දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මෙන්න මේකයි බෞද්ධ මිනුම් දණ්ඩ. ඒ නිසා අපට හිතෙනවා අපි හුඟා සාර්ථකයි, අපි අම්මට හොඳට යුතුයකම් කළා, අපි ඉතාම අතිශය සාර්ථකයි අපේ ජීවිතය කියලා අපට හිතෙනවා. නමුත් විනතුනේ අපට ඊට වඩා දෙයක් බුදුහාඳුර ඉතුරු කළ දුන්න. ඇයි එහෙම දේශනා කළේ? ඇයි මේ විදිහට බුදුහාමුදුර අපට දේශනා කළේ? පින්නතුනේ බුදුහාමුදුර කියලා කියන්නේ ඉතාම ගැඹුරින් ප්‍රඥාවෙන් ලෝකයේ දෙස බලන්න හුරු කරපු ශාස්ත්‍රවරු. මෙවැනි විදිහට මානසිකත්වයේ දිනු කරන්න කියලා කිව්වේ අපේ අම්මා තාත්තා මිය ගියාට පස්සේ ඒ අය ඉපදෙන තැන දැන් හිටිය තැනට වඩා හොඳ තැනක් වෙන්න ඕන. තොර මෙන්න මේ ගුණාංගිටියකින් අපි උදව් කරොත් තමයි ඒ මිය ගිහපු අම්මා තාත්තා දෙන්න මේ ජීවිතය අත්හරිනකොටම ඊට වඩා හොඳ තැනකට යන්නේ. දැන් අපි මෙච්චර උපාධි ගානක් කරන් තියෙනවා, ඒ උපාධි නිසා අම්මල සුගතිගාමි වෙන්නේ. අපි හුඟක් අම්මට කෑම දුන්න, බෙහෙත් දුන්න කියලා අම්ම සුගතිගාමි වෙන්නේ. අම්මට හුඟක් උපස්ථාන කළා, අම්මගේ අවසන් කටයුතු ගෙදරම කළා කියලා අම්ම සුගතිගාමි වෙන්නේ. ඒ කිසිම හේතුවක් ඒ මිය ගිය අම්මා හෝ තාත්තා සුගතිගාමියන්ට බලපාන හේතු නෙවෙයි. ඒ නිසා බුදුදහමෙන් කියන ඉතාම නිවැරදි විදියට, ඉතාම බුද්ධිමත් විදියට අපට උපදෙස් දීලා තියෙනවා අපි ඇත්තටම කොහොමද අපේ අම්මා තාත්තට සලකන්න ඕන කියලා. ඉතින් ඔබට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒ අම්මා හිටිය කාලෙත් පුළුවන් තරම් ඉතින් අම්මට උපස්ථාන කළා, විහාර විහාරස්ථානට එක් කරගෙන ගියා, ඉතින් පින්කම් කරන අවස්ථාව සලසලා දුන්නා. ඉතින් ඒ ගැන හිතලා තමන්ට සතුටටපත් වෙන්න පුළුවන්. පින්නතුනේ අපේ අම්මට තාත්තට සැලකීම එකතකින් ඒ අය අපට කලාව උපකාරයට කරන ප්‍රතිපකාරයක් වෙනවා. අනිත් දේ තමයි අපි එහෙම අම්මට තාත්තට සලකන ඕනේ ඇයි? එහෙම සලකනකොට අපටත් ලොකු පිනක් දීන වෙනවා අපේ. අපට නිරෝගී භාවය ලැබෙනවා. විතරක් නෙවෙයි අපි අපේ අම්මට තාත්තට සලකනකොට දරුවෝ හොඳට අපි දිහා බලාගෙන ඉන්නේ ආච්චිට සීයට කොහොමද සලකන්නේ කියලා. අන්න ඒ සලකන විදියට තමයි තමන්ට තමන්ගේ දරුවන් අනාගතයේදී සලකන්නේ. ඒ නිසා දරුවන්ට වා සැලකුව කියලම දරුවෝ තමන්ට සලකන්නේ නැහැ. දරුවෝ තමන්ට සලකන්නේ ඔබ ඔබේ දෙමාපියන් සලකපු විදියට තමයි අන්තිමට ලැබෙන්නේ. ඇතැම් විට සමහර අය අපි දැකලා තියෙන සමහර අය විවාහ වෙලා නැහැ. දරුවොත් නැහැ. නමුත් අම්මට තාත්තට හොඳට සලකලා තියෙනවා. එහෙම සලකපු අය දිහා හොඳට අධ්‍යයනය කළ බැලුවොත් ලක්ෂණයක් තමයි එයාට දරුවෝ නොහිටියත් අවසාන කාලේ කවුරු හරි හොඳට සලකන කෙනෙක් කියලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට එහෙම සලකන්න කියලා එක්තැන් වෙන්නෙත් නැහැ කට්ටිය. හොඳට නිරෝගී වෙන කාලෙදිම ජීවිතෙන් සමගාමීව කට්ටිය. සමහර අය ඉන්නවා හොඳට දරුවෝ ඉන්නවා නමුත් දරුවන්ගෙන් සැලකිල්ලක් නැහැ. ඉතින් දරුවෝ ඉන්නවද නැද්ද කියන කාරණේ නෙවෙයි තමයි ජීවිතයට වටින්නේ. තමන් අසරණ වෙච්චලාට තමන්ට කෙනෙක් සලකන්න ඉන්නවද කියන කාරණේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දෑතෙන් තමන්ගේ දෙමව්පියන් සලකලා තියෙනවා නම් අන්න ඒ සැලකිල්ලම නිසාම තමන්ගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. ඒ නිසා මේ ආශිර්වාදය අපි ලබා ගන්නට ඕන එක මහා පින්කමක්. ගෙදර ඉඳගෙනම අපට මේ පින්කම් කරන් තියෙන අවස්ථාවක්. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා සමහර කාලවල මිනිස්සු ලෝකේ සුගතිගාමී වෙන්න කියලා කරන එකම පින්කම මෞදෙමාපියන් සැලකීම කියලා. ලෝකේ බුදුරජාණන් වහන්සේලා නැති කාලවල ලෝකේ මිනිස්සු දන්නේ නැහැ ධර්මයක් මොකද්ද කියලා. එවැනි කාලවල මිනිස්සු සුගතිගාමී වීම සඳහා කරන ප්‍රධාන පින්කම කියලා කියන්නේ මොකද්ද? අම්මට තාත්තට සැලකීම. අම්මට තාත්තට සැලකීම නැමැති පින්කමෙන්ම බොහෝ දෙනෙක් සුගතිගාමි වෙනවා කියලා. ඉතින් සුගතිගාමි වෙන්න පුළුවන් පින්කමක් ඔබ සිද්ධ කළා කියලා සතුටටපත් වෙන්න. පින්තුනි අද අප සඳහන් කරන්නේ බුදුදහම තුල දේශනා කරපු ප්‍රධාන සූත්‍රයක් අපි නිතර සංජහනා කරන කරණීයමෙත සූත්‍රයයි අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රයේ ප්‍රධාන කරුණු ටික පින්නතුනේ සක්කෝ උජෝච සූජෝච කියලා කියනවා. බුදුහාමර සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මානසික සූයන් බලාපොරොත්තු වෙනවා නම් මානසික සතුටක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ බලාපොරොත්තු වෙන කෙනාගේ ළඟ තියෙන ඕන ලක්ෂණ මොනවාද කියලා සඳහන් කරනවා. මොනවාද ලක්ෂණ? එකක් තමයි එයා දක්ෂ කෙනෙක් වෙන්නට ඕන. skillfulness, proficiency කියන එක. ඒ වගේම උජූච කියන එක honesty. ඒ වගේම වඩාත්ම ඍජු වෙන්නට ඕන well honesty, upright කියලා කියන්නේ. ඒ වගේම සුවච. සුවච භාවය කියන කාරණයක් තියෙනවා. සුවච කියන එකට සාමාන්‍යයෙන් අපි තේරුම කියන්නේ කීකරු කියලා. හැබැයි කීකරු කියන එකට වඩා ගැඹුරු අර්ථයක් තියෙන සුවච කියන එකේ. සුවච කියන එක obedience නෙවෙයි ඇත්තෙන්ම. සුවච කියන්නේ good attention කියන එක. සක්‍රීය active listening කියන එක. වෙනත් කෙනෙක් යමක් කියනකොට සාවධානව ඇහුම්කන් දීමට තියෙන සූදානම. මෙන්න මේක බුදුදහම තුල ඉදිරියට යන්න තියෙන ප්‍රධානම ලක්ෂණයක් හැටියට කියනවා. ඒ වගේම මුතු අනතිමානී කියලා කියන මෘදු ගතිය. flexibility කියන එක මෘදු ගතිය, නම්‍ය සීලී ගතිය තියෙනට ඕන කෙනෙකුට අවනත වෙන ගතිය. ඒ වගේම අනතිමානී නිහතමානී ස්වභාවය. මෘදු බව තියෙනට ඕන නිහතමානී ස්වභාවය අනතිමානී කියන ගුණය. මෙන්න මේ ගුණාංග ටික ඇතුළු ගුණාංග කිහිපයක් මේ සූත්‍රය තුල අපට උගන්වනවා. පින්න තුනේ කුමක්ද බුදුදහමෙන් ඇති කරන දක්ෂතාවය කියලා කියන්නේ? දැන් සාමාන්‍ය ලෝකයේ දක්ෂතාවය කියලා කියන්නේ මොකටද? සාමාන්‍යයෙන් වර්තමාන ලෝකයේ දක්ෂයි කියලා කියන්නේ හුඟක් ඉගෙන ගන්නවා නම් මාසෙට ලොකු වැටුපක්ලිය තියෙන රැකියාවක් තියෙනවා නම් හොඳ සිටි එක ගියක් ලැබෙනවා නම් හොඳ තාක්ෂණික වාහනයක් තාක්ෂණික උපකරණ පාවිච්චි කරනවා නම් නැත්නම් ඉහළම උපාධි ඩොක්ටරේට් එක වගේ ගන්නවා නම් තමයි කියන්නේ. දැන් ඩොක්ටරේට් එක නෙවෙයි දැන් බොහෝ දෙනෙක් සබ්ජෙක්ට්ස් දෙකකින් ගන්නවා ඩොක්ටරේට්. දැන් අලුත්ම ප්‍රවණතාවය එක මාස්ටර් ඩිග්‍රීස් ඉස්සර එකයි ගත්තේ දැන් මාස්ටර් ඩිග්‍රීස් 4-5 ගන්න බොහෝ දෙනෙක්. මේ ජස් හතර පහකින් කරනවා. ඒක තමයි අලුත්ම ප්‍රවණතාවය. භාෂා ඉස්සර දෙකක් පුළුවන් නම් වාසාර්ථකයි කියලා කියන්නේ. නමුත් දැන් ඊටත් වඩා භාෂා ඉගෙන ගන්නව බොහෝ දෙනෙක්. verbal languages විතරක් නෙවෙයි sign language එකත් ඉගෙන ගන්නවා. ඉතින් පින්නතුනි මේව තමයි ලෝකයේ දක්ෂතාවයන් බලන ක්‍රම. දැන් මම පහුගිය දවස්වල දැක්ක ඉන්ටර්නෙට් එකේ ළමෙක් අවුරුදු 8ේදී එයාට භාෂා 8ක් කතා කරන්න පුළුවන්. අවුරුදු 10ේදී භාෂා 10ක් කතා කරන්න පුළුවන්. තව අවුරුදු 24ක විතර ළමෙක් දැක්ක වීඩියෝ එකක්. ඒ ළමේ භාෂා කීයක් කතා කරනවද දන්නවද? වයස 24ේදී භාෂා 24ක් කතා කරනවා. විතරක් නෙවෙයි ලියන්නත් පුළුවන්. එහෙම දක්ෂ ළමයි ලෝකෙ දිහි වෙනවා. ලංකාවේ කෙනෙක් ඉනෝ ගීත කියන කෙනෙක්. එයාට ප්‍රසිද්ධ ගායකයන් 35 දෙනෙක්ගේ හඬින් කතා කරන්න ගීත කියන්න පුළුවන්. සංගීතයත් යාම් සපය. දැන් මෙහෙ දක්ෂයෝ කොහෙද කියලා හිතන හැම බලනකොට අපේ ශ්‍රී ලංකාවේ ඊට වඩා දක්ෂ වෙනවා. ප්‍රසිද්ධ ගායක ගායිකාවන් 35 දෙනෙක්ගේ හඬින් ඒ විදිහටම හඬ අනුකරණය කරලා තමන්ගේ සංගීතයෙන් සින්දු කියන්න පුළුවන් අය. පින්නතුනි මේ දක්ෂයන් අතරින් අපි කොහෙද ඉන්නේ? මේ වගේ දක්ෂතාවයන් ලෝකයේ තුල තියෙනවා පින්නතුනි. දක්ෂතාවයන් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඉහෙළම විද්‍යාඥයෝ අපේ ලාංකිකයෙක් නේ. NASA ආයතනයේ ඉහෙළම විද්‍යාඥයෙක්. ඒ කියන්නේ රන් සම්මානය ගත්ත අපේ විද්‍යාඥයෙක්. අපි ඒ තරම් දක්ෂයි. ඒක හොඳයි අපි ඒ තාත්වයන් වල යන්න පුළුවන් ඉහෙළම මට්ටමට අපි යන්නට ඕන. නමුත් පින්නතුනි මේ සියලුම දක්ෂතාවලෙන් අපි ඉහෙළට ගියාට බුදුදහමෙහි දක්ෂය කියලා කියන්නේ මේ භෞතික බාහිර දක්ෂතා වගේම තවත් දක්ෂතාවයක් අපේ ළඟ තියෙන්න ඕන. ඒ මොකද අපේ ළඟ තියෙන ඕන දක්ෂතාවය? ඒ දක්ෂතාවය තමයි අපේ එන්න එන්නම මානසික සතුට වැඩි වෙන්නට ඕන. ඒක තමයි සැබෑ දක්ෂතාවය. දැන් මේ බලන්න මේ අපි කලින් සඳහන් කරපු දක්ෂතාවයන් ටික ඔක්කොම තියෙන අය ජීවිතේ ටිකින් ටික වයසට යනකොට දුර්වල වෙනකොට ලෙඩ වෙනකොට එක්තැන් වෙනකොට එයාගේ සතුට වැඩි වෙනවද අඩු වෙනවද? ඔව් ඒ බොහෝ දෙනෙක්ගේ සතුට එන්න එන්නම අඩු වෙනවා. පින්නතුනි සතුට අඩු වෙන දක්ෂතාවයක් නම් අපේ තියෙන්නේ ඒක බුදුදහමේ අනුව නියම දක්ෂතාවයක් නෙවෙයි. ඒ නිසා බුදුහාඳුරුව අපට දේශනා කරනවා සැබෑ දක්ෂයන් වෙන්නේ කොහොමද කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ වගේ ස්වාමීන් වහන්සේලා හිටියේ අතිශය දක්ෂයි. සරුවත් හාමුදුරුවෝ කියන්නේ එහෙම කෙනෙක්. උන්වහන්සේ ත්‍රිවේදයේ පරතරයට ගිහිල්ලා හිටියේ. ත්‍රිවේදය කියලා කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ තිබෙච්ච සියලුම ඥානෙ. සියලුම භාෂා, ශාස්ත්‍ර, ශිල්ප සියල්ලක්ම දැනගත්තා. දැන් කාලේ විදියට නම් ડોක්ටරේට්ස් 25ක් විතර ගත්තු කෙනෙක්. සරුවත් හාමුදුරුවෝ කියලා කියන්නේ. හැබැයි එහෙම දක්ෂතාවයක් තිබෙච්ච සරුවත් හාමුදුරුවත් සැබෑ දක්ෂයෙක්ුණේ නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මය අහන කම්ම. එවැනි දක්ෂතාවයක් තිමිච්ච කෙනෙක් ඒ උපතිස්ස කෝලිත දෙන්න. අර ගිරග සමාජය කියන නාට්‍ය බලන්න ගිහිලා අර කන්දට ගිහිල්ලා එළිවෙන කන්නාට්‍යයක් බැලුවා යාළුවොත් එක්ක. බලලා උදෑසන වෙන විට ඒ නාට්‍යයේ තිමිච්ච දර්ශනයන් දැකලා ඒ දෙන බොහොම කලකිරීමට පත් වුණ මේ ජීවිතයේ ස්වභාවය දැකලා. ඕන් කල්පනා කළා මේ ලැබපු අධ්‍යාපනය මේ මානසික දුක වෙන පීඩාව නැති කරන්න ඒක සමත් නැහැ නේද? අපි ලැබපු අධ්‍යාපනයෙන් මේ මානසික දුකෙන් අපීඩණයෙන් අපිට නිදහස් වෙන්න බැහැ නේද කියලා මේ දෙන්න බුද්ධිමත්ව කල්පනා කළා. කල්පනා කළේ දෙන්න මොකද කළේ? ඕන් දෙන්න තීරණය කළා විමුක්තියක් සොයාගෙන යන්න. මේ යහළුවෝ දෙන්න පාරවල් දෙකකින් මෙන් මෙල ගියා. අපි දෙන්නගෙන් කාට හරි ඉස්සෙල්ලා සත්‍ය ලැබුණොත් ධර්මයේ ලැබුණොත් අනිත් කෙනාට ඇවිල්ලා කියමු කියන පදනම මත පොරොන්දුව මත දෙන්න වෙන් වෙලා ඊට පස්සේ නේද දෙන්න සත්‍ය ගවේෂීව ගිය ධර්මය හොයාගෙන ගියා. එහෙම ගිහපු කෙනෙක් තමයි පස්සේ කාලේ අස්සජි හාමුදුරන්ගෙන් බණ අහලා ඊට පස්සේ යහළුවෝ නැවත හමු වෙලා බුදු හාමුදුරුවෝ හමු වෙන්න ආවේ. ඉතින් පින්නතුනි මේ කරණිමෙත සූත්‍රයේ කියනවා යම්කිසි කෙනෙක් යම්කිසි මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන කෙනාගේ ළඟ තියෙන ඕන පළවෙනි ලක්ෂණය තමයි එයා දක්ෂ කෙනෙක් වෙන්නට ඕන. දක්ෂතාවය කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය මේ ලෝකයේ තියෙන දක්ෂතාවයන් ටික ඇති කරගන්නා වගේම සමාජ සම්මත විදියට වර්තමානයේ පින්නතුනේ අපට අධ්‍යාපනය යන්න පුළුවන් ඉහළම තත්ත්වයකට අපි යන්නට ඕන. දැන් මේ පිනුතුණු තේමුම් වාක් හොඳට ඉගෙන ගත්තා, ඒක හොඳයි. ඒක සමාජ ජීවිතේ අවශ්‍යයි. ගිහි පිනුතුණු හැටියට ඔබට විතරක් නෙවෙයි, හාමුදුරු හැටියට අපටත් ඕන. අධ්‍යාපනය, භාෂා ඥානය සියල්ලක්ම ඕන. ඈ වාචික verbal languages විතරක් නෙවෙයි, sign language එකත් අපිට දැන් ඉගෙන ගන්න වෙලා තියෙනවා. සමහර බිහිරි අය පන්සලට එනවා, ධර්මය අහන්න එනවා. සමහර ගොළු අය කතා කරන්න බැරි අය sign language එකෙන් භාෂාව ඉගෙන ගන්නවා. ධර්මයේ ඉගෙන ගන්න පොත්පත් කියවන. ඉතින් ඒ ඇටත් උදව් කරන්න අපටත් හොඳට ඉගෙන ගන්න වෙලා තියෙනවා. සමහර තැන් වලට දේශනයක් කරන්න යනකොට දේශනය කරන්න කලින් අප බලනවා අපේ අධ්‍යාපන සුසුකම් තියෙද කියලා. ඉතින් ඒ වෙලාවට අපට අපේ සුසුකම් පෙන්වන්න වෙන වර්තමානයේ. පින්නතුනි, ඒ නිසා වර්තමානයේ අපට ලබා ගන්න පුළුවන් අධ්‍යාපනික ඉලක්ක වලට අපි යන්නට ඕන එක හොඳ දෙයක්. හැබැයි ඒ වගේම අපි පින්නතුනි ධර්මය අනුව යන්න පුළුවන් ඉහළම ඉලක්ක වලටත් අපි යන්නට ඕන. පින්නතුනි, කොහොමද අපි බුදුදහමේ විදියට සැබෑ දක්ෂයන් උනා වෙන්නේ? දක්ෂතාවය කියලා කියන්නේ අපි මුලින්ම සඳහන් කරපු විදියට එන්න එන්නම අපිට තියෙන මානසික පීඩා අඩු වෙන්නට ඕන. ඒක බලා ගන්න ක්‍රමය තමයි තමන්ගේ ළඟ එන්න එන්නම ලෝභකම අඩු වෙන්නට ඕන. ඒ වගේම තමන්ගේ ළඟ එන්න එන්නම අනිත් අය සමග තියෙන අමනාපකම් අඩු වෙන්නට ඕන. ඒ වගේම මෝහය අඩු වෙන්නට ඕන. මෙන්න මේක තමයි තමන් ඇත්තටම දිනු වෙනවාද කියලා බලන ක්‍රමය. තමන් හිටියේ මුල් කාලයට වඩා දැන් තමන්ගේ ලෝභය අඩුද වැඩිද කියලා තමන්ම නිකන්ිනකොට බලන ඇස් දෙක පියාගෙන. ඒ වගේම කලින් හිටිය අමනාපයගේ ලිස්ට් එක අඩු වෙලාද වැඩි වෙලාද කියලා බලන්න. අමනාපයගේ ලිස්ට් එකක් නාමලේඛනයක් එහෙම ඇතිනේ සමහර හිතේනේ. පින්නතුනි, ඒක බලන්න ටිකෙන් ටික දැන් අඩු වෙලාද කියලා. එන්න එන්නම නම් ටික ඩිලීට් කරලා දාන්න. ඒ කට්ටිය ඩිලීට් නොකර තමන්ගේ පැත්තෙන් ඩිලීට් කරන එක. ඒ අය වැඩි අඩු පාඩුනත් සමාව දීලා තමන් හැම දෙනෙක් කෙරෙම මෛත්‍රී සාගතව ඉන්න. ඒ නිසා ලෝභය, ද්වේෂය දෙක එන්න එන්නම තමන්ගේ හිතේ අඩු වෙන්නට ඕනේ. ඒක තමන්ගේ හිතට ලොකු සතුටක්. නැත්තම් පින්නතුනි, අපි වාහනයක ගියත්, ලස්සන වාහනයක ගියත් කෙනෙක් ගැන අමනාපයෙන් නැ යන්නේ, අර යන වාහනේ ලස්සන පේන්නේ නැහැ. අපි යන්නේ ඇඳුමේ ලස්සනවත් පේන්නේ නැහැ. කවුරුහරි එක දැඩි යමනාපේ නම් ඉන්නේ, මේ ගෙදර කොච්චර ලස්සන බඩු තියුණත් ඒ ලස්සන මොකුත් පේන්නේ නැහැ. අමනාපේ තමයි හිතේ තියෙන්නේ. ඒ නිසා හිතේ පිරිසුදු වෙන්න වෙන්න තමයි මේ ගෙවල් දොරවල් වල තියෙන මේ ලස්සන පින්තූර වල ලස්සන පේන්නේ. ඈ එහෙම නැත්තම් ඒව බලන්නේ තින් වෙන සත්තු තමයි බලලා යන්නේ. ඒ නිසා අපට ඒව හොඳට ඒවගේ ලස්සන පේන නම් අපේ හිතේ එන්නේම පිරිසුදු වෙන්නට ඕන. අපේ වත්තේ තියෙන ලස්සන මල් ගස් වල ලස්සන පේන්නේ අපේ හිත පිරිසුදු වෙනකොට. අපි යන පාරවල් දෙපස ලස්සනට ලෑන්ඩ්ස්කේපින් කළා, මල් වවල කොච්චර හොඳට තියදනේ. ඒ තියෙන්නේ කාටද පින්නතුනි? ඒ අපට තියෙන, අපේ හිත සතුටු කරන්නේව තියෙන්නේ. විශාල වියදම් කළ සිටිස් වලින් ලොකු වියදමක් කළේ තියෙන්නේ අපේ සතුට වැඩි කරන්න. නමුත් අපේ මනසට පින්නතුනි නිදහසක් නැහැ. ඇත්තෙන්ම ඒ දෙස බලන තරම්වත් විවේකයක් අපට නැහැ. ඒ අවිවේකය කියන්නේ අපේ කෙලෙස් සමග තියෙන අවිවේකය. ඒ නිසා මේ හිතේ තියෙන කෙලෙස් අඩුවෙන පින්නතුනි මනසට ලොකු සැහැල්ලුවක් සතුටක් තමයි දැනෙන විතරක් නෙවෙයි, ජීවිතේ ලස්සන එන්නේම තමන්ට පේන ගන්න. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ වත්ත ලස්සන නැතුණත් තමන් දැකපු ලස්සන පරිසරයක් හිතින් මවාගෙන අන්න ඒ පරිසරයේ තමන් ඉන්නේ කියලා තමන්ට හිතන්න පුළුවන්. පින්නතුනි, මනස කියන්නේ සම්පූර්ණ මායාකාරී දෙයක්. ඒ මායාකාරී වූ මනස සම්පූර්ණයම හොඳ පැත්තට හරවන්න පුළුවන්. දැන් තමන් යම් කිසි තැනක ඉඳන් භාවනා කරනවා නම් තමන්ට හිතන්න පුළුවන් මේ ඉතාම ලස්සන තැනක ලස්සන විලක් තියෙන, මල් තියෙන, ලස්සන ගස් තියෙන, මුව පැටවෙන්න, හාව තැන් තැන්වල දුවන මේ ලස්සන තැනක ඉඳගෙන මම දැන් භාවනා කරන්නේ. හඳපායක රාත්‍රියක ලස්සන සෞම්‍ය දේශගුණක ඉඳගෙන මම භාවනා කරන්නේ කියලා තමන්න සම්පූර්ණ මනසින් මවා ගන්න පුළුවන් එක. පින්නතුනි, මනස දීනු වෙනකොට මේක තමයි අපි සතුට ලබන ක්‍රමය. ඒ නිසා එන්න එන්නම තමන්ගේ හිතේ මානසික පීඩා කෙලෙස් අඩුවීම තමයි දක්ෂතාවය බලන්නේ. මෙන්න මේ දක්ෂතාවය බලන අතරේදී පින්නතුනි තවත් බුදුදහමේ තියෙන වැදගත් දෙයක් තමයි සාමාන්‍යයෙන් ලෝකයේ අය පින්කම් කරන අයත් සාර්ථකයි කියලා කියන්නේ. සමහර විට අපි හුඟක් දන් දෙනවා නම් අපි උඟක් සාර්ථකයි කියලා කියනවනේ. ඒක හොඳ දෙයක් වෙනතුනි. පරිත්‍යාග සීලෙත් හොඳ දෙයක්. අපි නිතර දන් දීලා තියෙනකොට අපට ඒ තමන් දීපු දානයන් ගැන හිතනකොට හිතේ ලොකු සතුටක් ඇති වෙන්නේ. ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වෙන්න පුළුවන්, අසරණ ළමයෙක් වෙන්න පුළුවන්. අපි යම් කිසි පරිත්‍යාගයක් කරලා තියෙනවා නම් ඒ ගැන තමන්ට හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. දැන් අපි නිතර කියන උදාහරණයක් තියෙනවා. ඔබ බලන්න පේනුතුනේ ඔබේ ජීවිත කාලයේහි ඔබේ දරුව වෙනුවෙන් ඔබ සපත්තු කෝට්ටන් කීයක් අරන් දීලාද? ඇඳුම් කීයක් අරන් දීලාද? ඇඳුම් සූට්. ඇතැමිට සපත්තු කෝට්ටන් 75 100ක් අතර වෙනත් පුළුවන් නේ. ඇඳුම් ගත්තොත් ඇඳුම් සූට් 200ක් ඔබේ දරුවට අරන් දීලා තියෙන පුළුවන් නේ. හැබැයි ඔබට නිතරම හිතෙන දානේ මගේ පුතාට දුවට මෙච්චර සපත්තු අරන් දුන්නා කියලා. තමන්ට මතකත් නෑ, දරුවට මතකත් නෑ නේ. හැබැයි ඔබ බලන්න පිනුතුනේ කවදාහරි අසරණ ළමයෙකුට සපත්තු කොටමක් අරන් දුන්නනම් අසරණ ළමයෙකුට අවුරුද්දකට පොට්ටි අරන් දුන්නා, පොත් සෙට් එක අරන් දුන්නා. ඒ ගැන ඔබට බලන්න හිතනකොට සතුට. ඒතර ඔබේ දරුවට අවුරුදු ගාණක් අරන් දීපු එක ඔබට මතක් කළ සතුට වෙන්න බෑ. නමුත් පිනුතුනේ ඔබේ ජීවිත කාලයේ එකවරක් හරි වෙනත් ඔබේ ඥාතින් නොවන වෙනත් දරුවෙක් වෙනුවෙන් යම් කිසි දෙයක් කළා තියෙනවා නම් බලන්නේ කරපු දේ වෙනුවෙන් ඔබට වාර කීයක් සතුට වෙන පුළුවන්. මෙන්න මේක තමයි පින්තුනේ පින්කම් වල තියෙන විශේෂත්වය. ඇයි එහෙම Tamante වැඩිපුර සතුටක් ලැබෙන්නේ? ඇයි ලැබෙන හේතුව? ඔබේ දරුව වෙනුවෙන් ඔබ සපත්තු කෝට්ටන් ඇඳුම් විශාල ප්‍රමාණයක් අරන් දීලා තියෙනවා. නමුත් ඒක නෙවෙයි ඔබට මතක් වෙන්නේ ඔබට ජීවිත කාලේ එකවරක් හරි අසරණ ළමයෙක් වෙනුවෙන් සපත්තු කෝට්ටමක් ඇඳුම් සූට් එකක් අරන් දුන්නා නම් ඒක හොඳට මතකයි හිතේ. මතක් වෙන විතරක් නෙවෙයි සතුටුයි Tamanට. Tamanට සතුටුයි, Tamanට මතක තියෙන විතරක් නෙවෙයි ඒ ළමයටත් හොඳට ඒක මතකේ තියෙනවා. ඇයි Tamanට මේකෙන් වැඩිපුර සතුටක් ලැබෙන හේතුව? පින්නතුනේ මේක එච්චර ලේසි නෑ මේ වැඩේ කරන්න. ඔබේ දරුව වෙනුවෙන් සෙරෙප්පු කූට්ටමක් හරි ඇඳුමක් හරි අරන් දෙන්න අවශ්‍ය නම් ඔබ ක්ෂණිකව සල්ලි අරගෙන අරන් දෙනෝනේ. නමුත් වෙනත් දරුවෙක් වෙනුවෙන් අරන් දෙනකොට කොහමද? කී වතාවක් නම් හිතනවද අපිනේ? හිතේ ලොකු සටනක් දීලා තමයි මේක අරන් දෙන්නේ. ඇතැම්ද මුලින් හිතපු ගාන පස්සේ ටිකෙන් ටික අඩු කරනවනේ. හරේම අමාරුවෙන් තමයි මේ වැඩේ කරන්නේ. අන්නේ අමාරුව නිසා තමයි පින්නතුනේ මේකේ අනිසංශ වැඩි. ඉතින් මෙවැනි පින්කම් අපේ අම්මට තාත්තට සලකන විතරක් නෙවෙයි වෙනත් දරුව වෙනුවෙන්, අසරණය වෙනුවෙන්, ලෙඩ වෙච්ච අය වෙනුවෙන් අපේ දෑතින් යම්කිසි පරිත්‍යාගයක් අපට කරන්න පුළුවන් නම් පින්නතුනේ ඒ කරපු දෙයින් තමන්ගේ හිතට ලොකු සතුටක් ඇති වෙනවා. මේ වගේ දේවල් පුළුවන් තරම් අපි ජීවිතේ කරලා තියෙනට ඕන. සමහරක්ම් ලේදන් දෙනවා. හොඳ දෙයක් පින්නද තමන් නිරෝගී කෙනෙක් නම් තමන්ගේ නියමිත ප්‍රමාණයට ලේ තියෙනවා නම් ලේ පරිත්‍යාග කරන්න පුළුවන් වෙලාවට ඒක අතරින් තමයි මේ ජීවිතයේදීම නිරෝගී භාවයත් ලැබෙනවා. තමන්ට ලොකු සතුටක්. සමහරින් 10 වතාව, 25 වතාව, 60 වතාව, 100 වතාව ලියදන් දීපුවා ඉන්නවා. පින්නතුනි මේව කරන්න කරන්න මොකද්ද තමන්ට වෙන යහපත? තමන්ගේ මානසික සුවය එන්නෙම වැඩි වෙන එක අතරින් අනිත් අතින් නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තිය, තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වය මේ හැමදේම ඇති වෙනවා මේ කරන පින්කම් වල ආනිසංස විදියට. බොහෝ දෙනෙක් හිතන්නේ අප පින්කම් කළියොත්තේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ යන්න කියලා. තිනොතින් මරණයෙන් පස්සේ සුගතියක් විතරක් නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. බුදුදහමෙන් කියන්නේ මේ කරන කටයුතු වල ආනිසංස විදියට තමන්ට මේ ජීවිතේදීම සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙන විතරක් නෙවෙයි මේ පින්කම් කරන්න කරන්න තමන්ට ලැබෙන ප්‍රධානම වාසියක් ජීවිතේ ලැබෙනවා. ප්‍රධාන ප්‍රතිඵලයක් තියෙනවා. මොකක්ද ඒ කාරණේ? තමන් නිතරම දන් දෙන කෙනෙක් නම්, සිල්වත් වෙන කෙනෙක් නම්, භාවනා කරන්න ඕන කියන හැඟීමක් තියෙන ඒ සඳහා යොමු වෙච්ච කෙනෙක් නම් මේ වැඩවල නිතර යෙදෙනකොට තමන්ට ලැබෙන ප්‍රධාන වාසියක් වෙනවා ජීවිතේ. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනේ තමන්ට හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ඒ වගේම හිත දියුණු කරන්න කැමති, මානසික සුවය දියුණු කරන්න කැමති, ධර්මයේ හැසිරෙන හොඳ යහළුවන් තමන්ට ලැබෙනවා. මෙන්න මේක තමයි ජීවිතයේ පින්තුනේ කෙනෙකුට ලැබෙන ප්‍රධානතම වාසිය කියලා කියන්නේ. යම් කෙනෙක් හිතන්නේ තමන්ට හොඳ අධ්‍යාපනයක්, රැකිරක්ෂා, මිල මුදල්, වාහන මේව තමයි ජීවිතේ ලොකු වාසිය කියලානේ. නමුත් පින්තුනේ බුදුදහම ඒවට වඩා අවධානය යොමු කරන්නේ කෙනෙකුගේ ජීවිතයේ ප්‍රධානම ජීවිතයේ සාර්ථකත්වයට හේතු වන කාරණේ තමයි ධර්මය දන්න, ධර්මය කියා දෙන හොඳ ගුණ දහම් තියෙන මිතුරන්ගේ ආශ්‍රය. මෙන්න මේකෙන් අපේ විශාල දියුණුවක් ජීවිතය තුළ වෙනවා. ඒ නිසා ධර්මයේ හැසිරෙන යහළුවන් මිතුරන් මුණ ගැහිම තමයි අපට ජීවිතේ ලැබෙන ප්‍රධානම වාසිය මෙවැනි පින්කම් අපි නිතර කරනකොට. ඒ විතරක් නෙවෙයි පිනතුනි, මේ පින්කම ආනිසංස විදියට අපිට තේරෙනවා අපේ ජීවිතය කොච්චර වටින ජීවිතයක්ද කියලා. සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතයේ වටිනාකම තීරණය වෙන්නේ තමන් පාවිච්චි කරන වාහනෙන්, ඉන්න ගෙදරින්, දරුවන්ගේ උපාධි වලින් තමයි වටිනාකම තීරණය වෙන්නේ. නමුත් වෙනතන ඊට වඩා අපට නොනින් පේනවා අපේ ජීවිතය කියන්නේ ඊට වඩා වටිනා දෙයක් කියලා. අපි මේ ජීවත් වෙන්නේ පිනතුනේ ඊටාම භාග්‍ය සම්පන්න කාලයක. ලෝකේ ධර්මයක් තියෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච කාලෙකයි අපි මේ ජීවත් වෙන්නේ. මෙවැනි කාලයක පින්නතුනි ලෝකයේ දියුණුවම රටක ඉහළම විශ්වවිද්‍යාලවලින් උපාධිය අරගෙන රාජ්‍ය නායකයෙක් වුණත් කෙනෙක් එයාට ධර්මය අහන්න නොලැබුණොත් එයා සාර්ථක කෙනෙක් නෙවෙයි. ඒ නිසා මෙවැනි කාලයක අපි මනුස්ස ලෝකෙ ඉපදුනේ පින්නතුනි අධ්‍යාපනය ලබන්න විතරක් නෙවෙයි, හොඳ රටක ඉන්න විතරක් නෙවෙයි, අපි මෙවැනි කාලයක මේ පහසුකම් ටික සියල්ලක්ම සහිත පරිසරයක් ලැබුණේ අපට අපි සසර හුඟා පින්කම් කළා විතරක් නෙවෙයි, අපි හුඟා ප්‍රාර්ථනා කළා තියෙනවා මේ වගේ පහසුකම් ලැබෙන්න, හොඳ අම්ම තාත්ත ලැබෙන්න, ධර්මය අහන්න පුළුවන් පරිසරයක ඉන්න ලැබෙන්න, හොඳ දේශපාලන වාතාවරණයක් තියෙන රටක ඉන්න ලැබෙන්න, හුඟා හොඳ ඥාතීන් ලැබෙන්න, මේ හුඟා දේවල් අපි ප්‍රාර්ථනා කළා තියෙනවා. අන්න ඒ ප්‍රාර්ථනාව නිසා තමයි පින්තුනේ අපට මේ පහසුකම් ටික ලැබුණේ. එතකොට අද මේ පහසුකම් ටික තමන්ට ලැබුණා නම් ඊළඟට තමන් බලන්න ඕන මෙන්න මේ ඉලක්කයට තමයි යන්නටත් ඕන. ඒක අපට මතක් කරලා දෙන්නේ කවුද? ඒක අපට විශ්වවිද්‍යාලවලින් උගන්වන්නේ නැහැ, ගුරුවරු මහාචාර්යවරු ඒ උගන්වන්නේ නැහැ. එතැන් පිට අපේ අම්මට තාත්තට ඒක කියා දෙන්න දැනුමක් නැහැ. අපට ඒක කියා දෙන්නේ කල්යාණ මිත්‍රයෝ. අන්නේ කල්යාණ මිත්‍යාංගයන් තමයි අපට අපේ ජීවිතයේ වටිනාකම අපට තේරෙන්නේ. අන්නේ වටිනාකම් තේරිච්ච කෙනා තමන් උපරිම උත්සාහ කරනවා තමන්ගේ දක්ෂතා ටික වැඩි කරගන්න. ඒ නිසා අපි කලින් සඳහන් කළ කාරණයක් මේ ලෝකයේ සමහර දක්ෂයන්ගේ ලක්ෂණ. සමහරයන් වාක් උපාධි කරනවා. මාස්ටර් ඩිග්‍රීස් 6-7 කරන අය ඉන්නවා. ඩොක්ටරේට් දෙක කරන අය ඉන්නවා. දෙක කළා තවත් සබ්ජෙක්ට් එකකින් කරනත් අය ඉන්නවා. භාෂා ඉස්සර කිව්වේ භාෂා දෙකක් පුළුවන් නම් හොඳයි කියලා. දැන් කියන්නේ verbal languages විතරක් නෙවෙයි sign language එකත් ඉගෙන ගන්න ඕන කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි සමහර ළමයි අවුරුදු 8 ළමයට භාෂා 8ක් පුළුවන් අය ඉන්නවා. ඒ ළමයි අවුරුදු 10 වෙද්දී භාෂා 10ක් පුළුවන් ළමයි ඉන්නවා. විතරක් නෙවෙයි ඒ ළමයටම සංගීත භාණ්ඩ 5-6කට වඩා හොඳට වාදනය කරන්න පුළුවන් සින්දු කියනත් පුළුවන්. එක ළමයෙක් ගැනත් කලින් සඳහන් කළා වයස අවුරුදු 24 යාට භාෂා 24ක් කතා කරන්න ලියන්න පුළුවන්. එහෙම දක්ෂයන් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේ දක්ෂතාවයන් ඇති කර ගැනීම අපි අගය කරනවා. හැබැයි බුදුදහම ඊටත් වඩා අගය කරන පැත්තක් තියෙනවා. ඒ තමයි මනස දියුණු කිරීමෙන් අපේ සතුට එන්න එන්නම වර්ධනය වෙන පැත්තට දියුණු කරන ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? අපේ හිතට පීඩා ගෙන දෙන ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල් එන්න එන්නම අපි අඩු කරගන්නට ඕන. අනිත් පැත්තෙන් ප්‍රඥාව, සිල්වත් බව, පරිත්‍යාග සීලීත්වය කියන මෙන්න මේ ගුණාංග අපේ ජීවිත තුළ වර්ධනය වෙන්නට ඕන. එතකොට පින්නතුනේ සාමාන්‍ය ලෝකයේ කෙනෙක් දක්ෂයි කියලා කියන්නේ ආගමික ජීවිතය ගත්තත් කෙනෙක් හුඟක් දන් දෙනවා නම් එයා හුඟා සාර්ථක කෙනෙක් කියලා කියන්නේ. නිතර හැම පොයටම සිල් ගන්නව නම් එයා හුඟා සාර්ථක කෙනෙක් කියලා කියන්නේ. ඒකත් පින්නතුනේ සාර්ථකත්වයේ තමයි ධර්මයේ පැත්තෙන්. හැබැයි කෙනෙක්ගේ ලෝභය ద్వේසය අඩු වෙච්ච පමණට විතරක් කෙනෙක් සාර්ථකයේ කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කාලයේ සමහර අය හිටිය මේ ලෝකයේහි භාවනා කළ හිත දිනු කරලා ලෝභය ద్వේසය විතරක් නෙවෙයි කාමච්ඡන්දය ව්‍යාපාදය ඒ වගේම තීන මිද්දය උද්දච්ච කුක්කුච්චේ විචිකිච්ඡා කියන මේ නීවරණ පහම දුරු කරපුවා හිටියා. කොච්චර කාලයකටද? අවුරුද්දකටද? අවුරුදු 10කටද? අවුරුදු 50කටද? නැහැ. ආත්ම භාව 100කටද? නැහැ. කල්පයකටද 2කටද? නැහැ. මහා කල්ප 84000කට. මහා කල්ප 84000කට ලෝභය ద్వේසය දුරු කරපු අය ආලාර කාලම් වැණියා හිටියා බුදුහාඳුරු මේ ලෝකෙ ඉපදෙනකොට. හැබැයි එයාගෙන් එකක් සිද්ධ වුණේ නැහැ. මොකද්ද? අවිද්‍යාව ප්‍රහීන වුණේ නැහැ. ඒ නිසා මහා කල්ප 84000කට නීවරණ දුරු කරපු කෙනාවත් බුදුදහම ළඟදි දක්ෂ නැහැ. එහෙනම් අපේ දක්ෂතාවයන් ගැන 아무තෙන් කියන දෙයක් නැහැ. පින්නතුනි, එහෙනම් බුදුදහමේ දක්ෂයි කියලා කියන්නේ මොකද්ද සැබෑම? බුදුදහමේ දක්ෂයි කියලා කියන්නේ යා කොච්චර ප්‍රඥාවන්ත කෙනෙක්ද කියන කාරණේ මත. කොච්චර යාගේ අවිද්‍යාව දුරු වෙලාද කියන කාරණේ. දැන් අපිට හිතනවා ඇතැමිට අපි හුඟක් බුද්ධිමත් කියලා, අපි හුඟක් ඉගෙනගෙන තියෙනවා, අපි හුඟක් බුද්ධිමත් කියලා සමහර හිතේ තමඩනේ. අපි බලමු පින්නතුනි ඇත්තටම අපි බුද්ධිමත්ද කියලා. එක උදාහරණයක් මම කියන්නම් ඔබට. අපි කෑම එකක් කනකොට, බත් පිඟානක අපි කෑම කනකොට, අපි බත් පිඟානේ තැනින් තැන තියෙන කෑම එකතු කරලා කෑම කනවනේ. කෑම කනකොට ඒක කටට දාලා රස විඳිනකොට අපට ඒ කටේ දිරහ දැනෙනවනේ. දැන් බත් පිඟානේ තියෙන බත් වෙන්න පුළුවන්, වෑංජන වෙන්න පුළුවන්, වම්බොටු, බණ්ඩක්කව තියෙනවනේ නේ. දැන් ඒ ටික කටේ දාලා හපනකොට අපට මොකද්ද හිතෙන්නේ? අපි පිඟාන දිහා බලාගෙන ඉන්නේ කන්නේ. අපට ඇත්තටම මොකද හිතෙන්නේ? අපට හිතෙන්නේ දැන් මේ රස දැනෙන්නේ කොයාරේ කියලාද? දැන් මේ මොහොතේ රස දැනෙන්නේ Tamanḍa හිතෙන්නේ කොහොමද? මේ පිඟානේ තියෙන මේ බත් ටිකයි, වට්ටක ටිකයි, වම්බොටුයි මේ ටික තමයි දැන් ආහාරයේ කටේ රස දැනෙන්නේ කියලා. ඊට වඩා වෙනස්ව දැනෙනවද? තමන් කෑම ටිකක් දිවේ රස දැනෙනකොට තමන්ට හිතෙන්නේ මේ මොහොත රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටික කියලානේ. ඊට වඩා වෙනස් හැඟීමක් තියෙනවද? නෑනේ නේ. ඇත්තටමනේ අවංගව කියනවනම් ඇත්තටම ගත්තොත් මේ මොහොතේ ඔබට රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑමද? මේ මොහොතේ ඔබේ දිවට මේ රස දැනෙන්නේ කටේ තියෙන ආහාර ටික ඇත්තටම දැන් මේ පිඟානේ තියෙන ආහාරද? පිඟානේ ලස්සනට මේ පාට පාටට තියෙන ආහාරවලද? නැහැනේ. දැන් මේ මොහොතේ ඔබට රස දැනෙන්නේ මේ කටේ තියෙන ආහාර ටික. ඒ කටේ තියෙන ආහාර ටික කොහොමද අර පිඟානේ තියෙන වගේ ලස්සනද? ඒ ටික මායි පොඩ්ඩක් අතරනම් බලන්න පිඟානේ පැත්තකින් තියන්. අර වගේ ලස්සනද? පාට පාටද? ආයේ පිනුතුනි ලස්සන තියා තැම්මිට ඒ ටික කටට තියානේ අනිත් පිඟානේ තියෙන අනිත් ටිකවත් අය කැමරට ගන්න හිතෙන්නේ නැහැ. නමුත් පින්නතුනි අපි කොහොමද හිතන්නේ? අපි හිතන්නේ දැන් මේ රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටික කියලා. පින්නතුනි මේ කතාවම තමයි ඔබට දැන් මේ රූපයක් පේනවා නම් මේ පුටු වෙන්න පුළුවන්, මේ මල් වෙන්න පුළුවන්, ලයිට්ස් වෙන්න පුළුවන්. මේ පේන ටික දිහා බලාගෙන ඔබ මේ පුටුව ලස්සනයි කියනකොට කොහොමද? ඔබට ඒ පුටුවේ ලස්සන කියලා දැනෙන්නේ මේ දැන් පේන පුටුව ඇත්තෙම? නැහැ ඇත්තෙම. දැන් මේ ලෝකයේ ඔබට මේ පේන දෙයින් යම්කිසි ආස්වාදයක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ ඒ වර්ණ රූපේ එතනින්ම ඇසට යොමු වෙච්ච වර්ණ රූපේ මනසට ගිහිල්ලා මනසෙන් තමන්ගේ ආකල්ප අනුව දැනෙන සැපක් හෝ දුකක් හෝ තමයි තමන්ට මේ බාහිර අරමුණු වලින් දැනෙන තමට. මේ පිටස්තර බාහිර රූපයකින් ලස්සනක් හිතට එනව නෙවෙයි. හිතේ තියෙන ලස්සන අනුව තමයි මේක පේන්නේ. හිතේ තියෙන ස්වභාවය අනුව තමයි සැප හෝ දුක ලැබෙන්නේ. දැන් අපි ගනිමු කිසියම් ආහාරයක්. අපි කියමු සමහර ආහාර තියෙනවා සමහර අය කැමති නැහැ. අර සුවඳ හමන ආහාර ඇතින් දෝරියන්. දැන් බලන්න එකම දෝරියන් මතුලක් ගන්න බලන්න. එකම දෝරියන් මතුලක් ගත්තොතින් සමහර අය කන්න තියා සුවඳ දැනෙන පරතකවත් ඉන්නේ. වමන යන ඔයයට. ඒකම අරගෙන තවත් කෙනෙක් රස විඳින කන. එතකොට මේකේ ආස්වාදයය බාහිරින්ද? මේ මදුලෙන් නම් මේ කාවේ දෙන්නටම සමාන වෙන්න ඕනේ මේක. නමුත් වෙනතුනි මේක බාහිර භෞතික දෙයක් ලෝකේ තියෙනව නැත්තේ නෑ. බුදුදහමෙන් එහෙම නෑ කියන්නේ නෑ. නෑ කිව්වොත් අන්තිකට යනවා. මේ සතර මහා භූත රූප පඨවි ව්‍යාපෝ තේජෝ වායව වල එකතුවක් ලෝකේ තියෙනවා. හැබැයි ඒ දෙයින් තමන්ට සැප හෝ දුක එන්නේ ඒකෙන් එනව නෙවෙයි අපේ මනසේ තියෙන ස්වභාවය. අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව මේ ආදී කාරණා කිහිපයක එකතුවකින් ඒ මනසේ ස්වභාවය අනුව තමයි සැප හෝ දුක කියන කාරණේ. තව උදාහරණයක් අපි ගමු. දරුවෙක් කියලා ගමු. ඔබේ දරුවෙක් දුව හෝ පුතා විභාගයක් හොඳට පාස් වෙනවා. අපි කියමු ඉහළම විශ්වවිද්‍යාලයකින් ඉහළම උපාධියක් පාස් වෙනවා gitu. ඔබට හරිම සන්තෝෂයිනි. ඒ පුතා දිහාම, ඒ දුව දිහාම වෙනත් කෙනෙක් බලනකොට ඒ සතුට ඔබට දැනෙන විදිහටම දැනෙනවද? නෑ නෑනේ. ඇතැම් විට ඔබත් එක්ක අමනාප කෙනෙක් නම් සතුට නෙවෙයි ඊට පස්සේ වෙනත් අදහසක් එයාගේ තියෙන්නේ. එතකොට ඒ දරුවා නිසා නම් ඔබට සැප හෝ දුක ආවේ ඒ දරුවා දිහා දකිනකොට ඔබට ඇති වෙන සතුට අනිත් අයටත් ඒ විදිහටම දැනෙන්න ඕන. හැබැයි දැනෙනවද එහෙම? එහෙම දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ ඔබේ මනසට අනුව තමයි දැනෙන්නේ. හැබැයි හිතන්න එපා ඒ ලැබෙන සතුටත් එක දිගටම ස්ථිරවම තියෙන දෙයක් කියලා. ඒ උපාධිය අරන් ආපු දරුවගේ උපාධිය අවුරුදු 10ක් යනකොට අර ඒ පළවෙනි දවසේ තිබෙච්ච සතුට ඔබට දිගටම තියෙනවද? ඒත් නැහනේ. එහෙනම් තින්නුතුනි මෙන්න මේකයි යථාර්ථය. අපට පිටස්තර අපි දකින රූපයකින්, ශබ්දයකින්, ගඳ සුවඳකින් මේ වගේ අරමුණකින් යම්කිසි බාහිර දෙයක් එකතුවක් තමට අත්දැකීමක් තියෙනවා. හැබැයි ඒ බාහිර දෙයින් සැපක්වත් දුකක්වත් ඔබට දෙන්න බෑ. ඔබට ඒක ලැබෙන්නේ ඔබේ මනසේ ස්වභාවය අනුව. මනස පැත්ත හරියට බලලා අපට තේරුම් ගන්න පුළුවන් වුණොතින් මේ අත්දැකීම ලැබුණේ අභ්‍යන්තර ස්වභාවය අනුව කියලා. ඊට පස්සේ තැනැත්තා බාහිර රූප වෙනස් කරන්න නෙවෙයි යන්නේ, මනස වෙනස් කරන්නයි යන්නේ. ඒ විතරක් නෙවෙයි, බාහිර රූපයක්, ශබ්දයක් දැනෙනකොට මෙයා බලන්නේ බාහිර නෙවෙයි, එයා අභ්‍යන්තර බලන්නේ. උදාහරණයක් කිව්වොතින් කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩිය ඔබේ පේන මුහුණේ අඩුවක් පාඩුවක් නම් පුවර දාන්න ඕන නම් ඔබ මොකද කරන්නේ? කණ්ණාඩිය රූපයටද පුවර දාන්නේ? කණ්ණාඩියටද පුවර දාන්නේ ඔබ? නෑ නේ නේ. කණ්ණාඩියේ පේන රූපය කොණ්ඩේ පීරන්න ඕන නම් ඔබ පනාව දික් කරන්නේ කණ්ණාඩියටද? නෑ නේ නේ. ඔබ කණ්ණාඩිය දික් කරන්නේ මේ පැත්තට. අන්න ඒ වගේ පින්නතුනි බාහිර රූපයකින් සැපක් හෝ දුකක් කියලා දැනෙනවා නම් තමන් එකපාරම බලන තමන් හිත පැත්ත බලන. යම්කිසි දෙයක් දැකලා කේන්තියක් හටගන්නවා නම්, රාගයක් හටගන්නවා නම්, ඊර්ෂ්‍යාවක් හටගන්නවා නම් තමන් ක්ෂණිකව දක්ෂ වෙනෝ තමන්ගේ හිත දිහා බලන. පින්නතුනි මෙන්න මේකයි බුදුදහමෙන් උගන්වන අපට උගන්න දක්ෂතාවයේ සැබෑ බුද්ධිමත් භාවය කියලා කියන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ ස්වභාවය තුළ වැදගත්ම දේ තමයි අනිත්‍යතාවය කියන දේ තේරුම් ගන්න එක. බොහෝ විට අපි අනිත්‍යතාවය කියලා කියන්නේ පින්නතුනි බෞද්ධයෙක්ද කියලා ඔබ ධර්මය දන්නවයි කියලා කිව්වොත්, ඔබ බෞද්ධය කියලා කිව්වොතින් ගා පරිස්සම් වෙන්න ඕනේ. ඇයි ඒ? ධර්මය දන්න කෙනෙකුට ඔබ කිව්වොතින් බෞද්ධයි කියලා ඔබෙන් ප්‍රශ්න අහනවා. ඔබගෙන් සාමාන්‍ය ප්‍රශ්න නෙවෙයි අහන්නේ. ඔබ දවසට කීවතාව බුදුන් වඳිනවද, පන්සිල් රකින්නවද, දන් දෙනවද, පොයට සිල් ගන්නවද, අම්මට තාත්තට සලකනවද, මේ ප්‍රශ්න නෙවෙයි දැන් අහන්නේ. උපතින් බෞද්ධ වෙච්ච ඔබට වඩා ධර්මය දන්න අබෞද්ධය ලෝකේ ඉන්නවා. හොඳට මතක තියාගන්න, නැත්නම් ඔබට ලැජ්ජ වෙන්න වෙයි. ඔබෙන් අහන ප්‍රශ්න තියෙනවා, නිකම් ප්‍රශ්න නෙවෙයි අහන්නේ. ඔබෙන් අහයි අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද කියලා අහයි. අනිත්‍යතාවය මොකද්ද, බුදුදහමේ කියන අනිත්‍යතාවය මොකද්ද කියලා දන්න, හොඳට දන්න අබෞද්ධය දැන් ඉන්නවා. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? කවුරු හරි ඇහුවොතින් ඔබගෙන් ආගම මොකද්ද? ආ මම බෞද්ධයෙක් කියලා කියනවා. ශ්‍රී ලංකාවේ බෞද්ධයෙක් කියලා මාඩම්බරෙම කියයි. ආ එහෙනම් කොහමද ඔය බුදුදහමේ අනිත්‍යතාවය කියලා එකක් තියෙනනේ? මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? ඔබෙන් අහයි. ඇහුවොතින් ඔබ දෙන උත්තරේ මොකද්ද? ඔව් ඒක වෙනත් වචනයක් නේ. ඉතින් ඒකට කියන වෙනත් වචනයක් කිව්වා කියලා තේරම කිව්ව වෙන්නේ නැහැ. ඈ හිස මොකද්ද කියලා වහම හෙඩ් කිව්වා වගේ තමයි. ඈ දැන් තියෙන එක තාම මතකින් නැහැ. ඔව් උදාහරණයක් කියන්න බලන්න. උදාහරණයක් කියන්නේ අනිත්‍යතාවය මෙන්න මේකයි කියලා. කාට උනත් කියන්න පුළුවන්. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මොකද්ද බුදුදහමේ කියන අනිත්‍යතාවය කියලා කියන්නේ? ඔය සාමාන්‍යයෙන් අපි ඇත්තේ අනිත්‍යතාවය කියලා කියන්නේ අස්ථිරභාවය. ඔව් අස්ථිරභාවය තමයි දැන් මේ තියෙන දේවල් කැඩිලා බිඳලා යනවා, අපි වයසට යනවා, ඈ ඉතින් ලෙඩ වෙනවා. මේව තමයි අපි සාමාන්‍යයෙන් අනිත්‍යතාවය කියලා කියන්නේ. දැන් අපේ අම්මා හිටියේ නැති වුණා, අම්මගේ ශරීරය ආදාහනය කරලා අලු ටිකක් වුණා. ඉතින් අනිත්‍යතාවය කියන්නේ මේකයි කියලානේ. සාමාන්‍යයෙන් ලෝකේ මේක තමයි අනිත්‍යතාවය කියන්නේ. නමුත් මේක ඉම්පර්මනන්ස් නෙවෙයි. ඔව් ඒකත් යම් සඳහසක් තියෙනවා, තේරුමක් තියෙනවා. සාමාන්‍ය ලෝකයේ අනිත්‍යතාවය කියන්නේ චේන්ජින් කියන එක, වෙනස් වීම කියන එක. නමුත් චේන්ජින් කියන එකයි ඉම්පර්මනන්ස් කියන එකයි බුදුදහම විදිහට දෙකක්. චේන්ජින් කියන එක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. දැන් විද්‍යාඥයෝ උනත් ඇටම් එක බෙදලා ක්ෂණිකව වෙනස් වෙන හැටි, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ඒගොල්ලන් බෙදලා බලනවා ක්ෂණිකව වෙනස් වෙනවා කියන එක. අපේ ශරීරය ගත්තත් ක්ෂණිකව වෙනස් වෙනවා, මනස ගත්තත් වෙනස් වෙනවා, තියෙන දේ ඊළඟ මොහොතට වෙනස් වෙනවා. ඒක සාමාන්‍යයෙන් බුදුවරයෙක් පහළ වෙන්න ඕනේ නැහැ තේරුම් ගන්න. සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එක. බුදුහාමුදුරුවෙක් ඇත්තෙම තේරුම් ගත්තේ කොහේදද? ඔය කියන වෙනස් වීම තේරුම් ගත්තේ කොහේදද? ගිහිගෙන ගිහිගෙන ඉක්මනක් කලින්නේ අර ලෙඩෙක් දැක්කා, මහල්ලෙක් මලමිනියා, අන්න ඒ චේන්ජින් එක දැක්කා. ඒ ලෙඩෙක් මහල්ලෙක් මලමිනියා දැකලා ගිහිගෙන් නික්මෙච්ච බුදුහාඳුර තමයි බුදුනාට පස්සේ කියන්නේ මොකද්ද? පුබ්බේ අනනුස්සතේසු ධම්මේසෝ කියලා. මට පෙර නොයසෝ විරෝධහමක් පහළ වුණායි කියලා. එතකොට උන්වහන්සේ බුදු වෙනකොට කලින් නොතිබෙච්ච අවබෝධයක් තමයි ලැබුණේ. එදා ඡන්නැමතිගෙන් දැනගත්තු සතර පෙර නිමිති නෙවෙයි දැනගත්තේ බුදු වෙනකොට. අලුත්ම දෙයක් දැනගත්තේ. මොකද්ද ඒ අලුත්ම දේ? ඒක තමයි අනිත්‍යතාවය කියලා කියන සැබෑ අර්ථය. අනිත්‍ය කියන්නේ පින්නතුණි හේතු ටිකක් තියෙනකොට ඒ මොහොතේ යම් කිසි දෙයක් ඇති වෙනවා. ඒ හේතු ටික නැති වෙනකොටම එතන මේක නිරුද්ධ වෙනවා කියන කාරණේ. දැන් උදාහරණයක් ගත්තොත් මේ සම්දේ මේ හේතු ටිකක් නිසා මගේ ඇඟිලි දෙක එකතු වීම, උත්සාහය, මගේ කන, වාතය, මේ සියල්ලක්ම නිසා මේ මොහොතේ ශබ්දයක් හටගත්තා. ඒ ශබ්දය කලින් තිමිල මෙතෙන්ට ආවෙන්නේ නැහැ. වර්තමානයේ ඉඳලා අනාගතයට යන්නේත් නැහැ ඒක. දැන් ලෝකේ අනිත්‍ය කියලා මොකද කියන්නේ? අනේ මේ ඇඟිල්ල කැඩිලා යනවා. ඇඟිල්ල ඉතින් කවදා හරි ඉතින් මහලු වෙනවනේ. මේක ඉතින් ආදාහනය කරනකොට පිච්චිලා යනවනේ. මගේ කනත් කවදා හරි නොයසි යනවනේ. මේ වාතයත් එහාට මෙහාට යනවනේ. පින්නතුනි ඒ කියන එක නෙවෙයි අනිත්‍යතාවය කියලා කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ මේ ශබ්දය හටගත්තේ මේ මොහොතේ හේතු ටිකක එකතුවකින්. ඒ හේතු ටික නිසා ඇති වුණා, එතනම නිරුද්ධුණා කියන කාරණේ. ඒ විතරක් නෙවෙයි, තවත් වැදගත්ම කාරණය මේ ඇතිවෙච්ච ශබ්දය මේ ඇඟිලි දෙකට අයිති නැහැ. මේ ඇතිවෙච්ච ශබ්දය වාතයට අයිති නැහැ. මේ ඇතිවෙච්ච ශබ්දය මගේ කනට අයිති නැහැ. මේ ඇතිවෙච්ච සන්දය මගේ හිතට අයිතිත් නෑ. හැබැයි මේ එක හේතුවක් හරි නොතිබ්බනම් සන්දය හටගන්නේ නෑ. එතකොට මේ සන්දය ඇති වෙනකොට අපි හා මේ සන්දය නම් ඇඟිලි දෙකට අයිති නෑ කියලා කියනවා. හැබැයි කවුරු හරි බැන්නොත් කොහොමද? කවුරු හරි කෙනෙක් බැන්නොත් කොහොමද? අපි කියනද නෑ මේ සන්දයට අයිති නෑ කියලා? මම බලා ගන්නම් කියලා ඊට පස්සේ තින්නේ. ඊට පස්සේ ඉන්නේ බලනවා අවුරුදු ගානක් ඔක හිතේ තියාගෙනනේ. පින්නතුනි මේ සද්දේ දෙයම තමයි මේ පුද්ගලයෙන් නිකුත් වෙන සද්දය. පුද්ගලයක් නිසා සද්දය හට ගන්නවා. නමුත් ඒ පුද්ගලයාට සද්දය අයිති නෑ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා, අපේ තියෙන නොදැනීම නිසා සද්දේ නිකුත් වුනහම ඒ පුද්ගලයා තමයි බැන්නේ කියන එක විතරක් නෙවෙයි, ඒ ඇති වෙච්ච සබ්දය සිහි කරන හැම මොහොතකම මොකද වෙන්නේ? ඔව්, අර සිද්ධිය සම්පූර්ණයෙන්ම මේ මොහොතේ සිදුවෙන සිද්ධියක් වගේ එයාට දැනෙනවා. ඇතැම් විට බැනපු කෙනා දැන් අමතක වෙලා එයාට මතකවත් නැහැ ඒක. ඔක හැමෝටම උසාවියේදී පාවිච්චි කරන්නේ. උසාවියේදී පාවිච්චි කළොත් ඈ උසාවියේදී පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. හැබැයි ඒ උසාවිය මානසික උසාවිය. තමන් හිතින් ඇත්තෙන්ම ලෝකයේ තියෙන කන්වෙන්ෂනල් ට්‍රූත් එකත් එක්ක සම්මුති සත්‍යත් එක්ක. සම්මුති සත්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ නැහැ. සම්මුති සත්‍ය මත තමයි ලෝකේ සත්‍ය යන්නේ, කර්මයේ තියෙන්නේ. බුදුදහම තුල විනය නීති තියෙන සම්මුති සත්‍ය අනුව. හාමුදුරු කෙනෙක් වරදක් කරවතින් හා මේක මේ ඒවල ඇති වෙලා නිරුතුනා කියලා නිදහස් කරන්නේ නැහැ. ඒ හාමුදුරන්ට දඬුවම් තියෙනවා. ඒ වරදට නිසි විදියට ඒ මට්ටම් වලින් දඬුවම් තියෙනවා. සමහර වැරදි වලට කිසිසේත්ම සමාවකුත් නැහැ, මහානකමින් අයින් වෙන්නත් ඕනේ. එතකොට මේ උපරිම පරමාර්ථ සත්‍ය දේශනා කරන ධහම තුල තමයි මේ සම්මුති සත්‍ය සජීවි වෙන්නේ. එතකොට මේ දෙක එක බුදුදහම ගැටෙන්නේ නැහැ. එතකොට තමන්ගේ අම්මා කියලා දකිනව නම් ඇති වෙන්නේ ඒ මොහොතේ වර්ණ මාත්‍රයක් කියලා දකින පරමාර්ථ සත්‍යයෙන් දකින බුදුහාමුදුරුවෝ තමයි තමන්ගේ මියගිය පොම්ම සොයාගෙන දිවි ලෝකෙට කියලා බණ කිව්වේ. ප්‍රඥාවෙන් ඉහෙලටම මේ සත්‍ය අවබෝධ කරගත්තු සරුවත්හාමුදුරුවෝ තමයි පිරුවන් පාන කලින් තමන්ගේ අම්ම හොයාගෙන කියලා බණ කියලා අම්ම සෝවන් කෙරෙව්වේ. ඒ නිසා මේ දෙක ගැටෙන්නේ නැහැ බුදුදහම තුළ. ඒ නිසා සම්මුති සත්‍ය අනුව බුදුදහමේ කිසිම තැනක රාජ්‍ය සේවයට හමුදා බටයන් සෙබළුන් උසාරි බුදුදහමෙන් බැහැර කරන්නේ. ඒ ඔක්කොම ලෝකේ තියෙන්න ඕන. රාජ්‍ය සේවය, හමුදා සේවයත්, දැහැමි සේවයක් විදියට බුදුදහමේ කියනවා. ඇයි එහෙම කියන්නේ? මිනිස්සු මරන්නද? මිනිස්සු මරන්න නෙවෙයි කියන්නේ. රජ කෙනෙක් විදියට සාර්ථක ශක්තිමත් හමුදාවක් තියෙන්න ඕන. ඇයි එහෙම තියෙන්න ඕන? එහෙම නොතිබ්බොත් අදැහැමි අය දැහැමි අයව නසනවා. එතකොට ලෝකයේ දහමවත් සජීවී වෙන්නේ නැහැ. ඒ නිසා ශක්තිමත් රජෙක් අවශ්‍යයි. ශක්තිමත් යුද සේවයක් අවශ්‍යයි රටකට දැහැමි මිනිසුන් ආරක්ෂා වෙන්න. ඒ විතරක් නෙවෙයි. මිනිස්සු අලුතෙන් කර්ම කරගන්නවා. නීතියක් නොතිබ්බොත් දැන් අපි කිව්ව දැන් මේ රටේ සම්පූර්ණයෙන්ම හෙටින් දැන් නීතිය අයින් කරොත් මොකද වෙන්නේ? ඔක්කොම ටික අනිත්‍යගේ දේපල හොරකම් කරනවා, කරන තියෙන නරක වැඩ ඔක්කොම කරනවා. ඒකෙන් මිනිස්සු ලෝකයේ මිනිස් මාළුතෙන් අකුසල කර්ම කරගෙන මේ ජීවිතයත් අසාර්ථක වෙනවා. ඒ අය දුගති ගාමීත් වෙනවා. ඒ නිසා ඒක වළක්වන්නයි බුදුදහම තුල මේක තියෙන්නේ. අලුත් කර්ම කරන අය, එක කෙනෙකුගේ කර්මයක් ගෙවන්න තවත් අලුත් කෙනෙක් අලුත් කර්ම කරන එක නවත්වන්නයි අධිකරණය, උසාවිය, ආරක්ෂක සේවය අවශ්‍ය වෙන්නේ. හැබැයි කර්මයකින් වැළකෙන්නේ නැහැ. ඒ කියන්නේ කලින් කරපු අය කර්මයකින් වැළකෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ශ්‍රී ලංකාවේහි යුද්ධේ කාලේ මිය ගියා නම් යම් කිසි ප්‍රමාණයක් දවසකට, ඒ කාලේ කියන යුද්ධෙන් 6 දෙනෙක් මිය ගියා කියලා. දැනුත් පිනුතුනි දින කතාම ඒ 6 දෙනාට වඩා වැඩිපුර ගාන ඇතැම් විට රියනතුරු වලින් නොඑක් දේවල් වලින් ඒ ගාන හදිසි අනතුරු වලින් මිය යන ගාන ඒ විදිහටම වෙනවා. දැන් මේ කෙනෙක් ඇහුවොත් බුද්ධ ධර්මය අනුව දනුවන්නේ නේ. හොඳ ප්‍රශ්නයක් හැබැයි දැන් අපි මාතෘකාවෙන් පිට අපි මාතෘකාව ඉලක්කයට යන්න අමාරු වෙනවා. නමුත් කෙටියෙන් උත්තරයක් දෙන්නම්. දඬුවම් දීම බුදුදහමෙන් බැහැර කරන්නේ නැහැ. හැබැයි ඒකේ සීමාවක් තියෙනවා. ඕනම බරපතල වරදක් කරපු කෙනෙකුට උනත් බුදුදහමෙන් මරණීය දඬුවම් අනුමත කරන්නේ නැහැ. මොකද කෙනෙක් තව කෙනෙකුගේ ජීවිතයට හානියක් කළාට ඒ කෙනාගේ කර්ම ශක්තිය ලැබෙච්ච මේ ජීවිතය හානි කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඔහු හැබැයි ඒ වරදෙන් නිවැරදි වෙනකම් ඔහු සිරගත කළා කියන්න පුළුවන්. අනිත්‍යයට හානියක් කරන නිසා. ඔහු ජීවිතාන්තයේ දක්වාම උනත් සිරගෙදර තියන්න පුළුවන් ඔහු නිවැරදි නොවෙනවා නම්. හැබැයි කිසි විටකත් මුළු ලෝකෙම මිනිස්සු විනාශ කලන්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තොත් අඟුලිමාලෙම කෙනෙක් දහස් ගණක් මිනිසුන් ඝාතනය කළා. ඔහුවත් මරණයට පත් වෙනවා දකින බුදුහමරු කැමතුනේ නෑ. එනිසා ඔහු වරදකරුවෙක් නම් නීතිය අනුව වරදකරු කරන්නට ඕන ඔහු. හැබැයි ඔහුට වරදේ දඬුවමේ සීමාවක් තියෙනවා. ඔහුගේ අතපය කපන්න අයිතියක් නෑ. ඔහුගේ ජීවිතේ කිසිදු ඉන්ද්‍රියයකට හානියක් කරන්න අයිතියක් නෑ. ඒ විතරක් නෙවෙයි ජීවිතේට හානි කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. ඒක බුදුදහමේ ස්ථාවරත්වය. එනිසා ඒ සීමාව තුල ඉඳගෙන කෙනෙක්ගේ වරදට සැරිලන විදිහට දඬුවම් දෙන්න පුළුවන්. ඒක තමයි බුදුදහමේ කියන කාරණේ. පින්තුනි අපි මේ කතා කරමින් ආවේ අපේ ඉහළම මනසක් දිනු කරන විදියට ප්‍රඥාව දිනු කරන විදියට අපේ කටයුතු කරන විදිය. අපි සැබෑ දක්ෂයන් කියලා කියන්නේ මොකක්ද කියන්නේ? සැබෑ දක්ෂයන් කියන එක තීරණය වන්නේ ප්‍රඥාව ලබාගත්තු ප්‍රමාණයට. සැබෑ දක්ෂයන් කියලා කියන්නේ ඒ ප්‍රඥාව නිසාම දුකෙන් නිදහස් වෙන ක්‍රමය හු තේරුම් ගත්තා. ඒතර මේ තියෙන වර්තමානයේ සම්මුති සත්‍ය ලෝකයේ තුල ඉඳගෙන රටේ ලෝකයේ තියෙන නීතියට එකඟව වැඩ කරන ගමන් ඊට අනුගතව වැඩ කරන ගමන් ඊතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කාලේ සමහර ස්වාමින් වහන්සේලා නැව තොටපළවල් වලින් ලොකු විශාල ගංගා වලින් එතර වෙන තැන් තිබ්බා. මේ ස්වාමින් වහන්සේලා කියලා නිකන් එතර වෙන කිව්වේ නෑ. ඒ අදාළ තැන් වලට අදාළ විදියට Taman ළඟ නැත්තම් වෙනත් දායකින්ගේ මාර්ගෙන් හරි අදාළ ගස්තු ගෙවන්න ඕන. ඒ තරම්ම රටේ තියෙන නීතියට ගරු කළා. ඒ වගේම රටේ රජතුමාගේ තැනක ඉන්නවා නම් වෙනත් තැනක ඉන්නවා නම් ඒ ආරණ්‍යයක තියෙන ගහ කොළවත් කපන්න අපට අයිතියක් නැහැ. ඒතරක් නෙමෙයි දරකැලක් ගන්නවත් අයිතියක් නැහැ. ගන්නවා නම් ගන්න ඕන අවසරේ මතයි ගන්න ඕන කියලා. ඒ නිසා මෙවැනි ඉහෙළම ධර්මයක් දේශනා කරද්දී බුදුහාමුදුරු කිසි වෙලාවක රජවරුත් එක්ක ගැටෙන්න ගියේ නැහැ. රජවරුත් එක්ක ගැටෙන්න ගියන රජවරුත් එක්ක ගැටෙන ගියා නම් මේ ධම ලෝකෙ ගෙන යන්න බැරි වෙනවා. හැබැයි ඒකෙන් රජවරු කරන හැම දෙයක්ම අනුමත කළෙත් නැහැ. රජවරුන්ගේ වැරදි අඩුපාඩු පෙන්වවත් දුන්නා. හැ ශාක්‍ය වංශිකයන්, කෝලී වංශිකයන් යුද්ධයකට අවශ්‍ය ආපු වෙලාවේදී යුද්ධයේ මැදට ගිහිල්ලා බුදුහාමුදුරු යුද්ධය සමනය කළා. කරන්න පුළුවන් තැන්වලදී කරා. හැබැයි රජවරුන්ගේ දේවලට අනවශ්‍ය විදියට බුදුහාමුදුරු මැදිහත් උනේ නැහැ. යම්කිසි සීමාවක් ඉඳගෙන තමයි කළේ. මොකද රටක රජ කෙනෙක් කමනාප කරගත්තොත් මේ ධර්මේවත් ගෙන යන්න බැරි වෙනවා ඒක. ඒ නිසා ඒ දෙකම නොගැටෙන විදියට බුදුහාඳුර මේ සත්‍ය ලෝකෙට අරන් ගියා. ඒ නිසා රාජ අනුග්‍රහය තම අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අජාසත් රජතුමා වුණත් දැන් බිම්බිසාර රජතුමා ඝාතනය කළ අජාසත් රජතුමා. බිම්බිසාර රජතුමා කියන්නේ කාටද? බිම්බිසාර රජතුමා කියලා කියන්නේ මහා රජ කෙනෙක් ඉන්දියාවේ ප්‍රධාන කොටස් හතරකට බෙදලා මගධයේ මගධාධිපති. ඒ විතරක් නෙමෙයි බුදුහාමරණ පළවෙනි ආරාම පූජාව කළේ බිම්බිසාර රජතුමා. එහෙම කරපු කෙනා මරපු අජාසත් කිරෙහිවත් බුදුහාමරෝ ගැටෙන ගියේ නැහැ. විතරක් නෙවෙයි බුදුහාමරෝ පිරිනමන පානකොට එතෙක් හිටිය ගිහි ශ්‍රාවකයන් අතුරින් ඉහළම ශ්‍රද්ධාවන්ත කෙනා බවට පත් වෙන අජාසත්. විතරක් නෙවෙයි පළවෙනි ධර්ම සංගායනා පවත්වන්න රහතන් වහන්සේලා 500 නමක් යටතේ පළවෙනි ධර්ම සංගායනා කරද්දී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය විතරක් නෙවෙයි සම්පූර්ණ ආරක්ෂාව දීලා සියලුම පහසුකම් සැලසෙන්නේ. ඒ නිසා බුදුහාඳුරු ඉතාම බුද්ධිමත් විදියට ඒ සියලු මංශ ඉතාම නිවැරදි විදියට උන්වහන්සේ කළමනාකරණය කළා. ඒ නිසා අපි මේ සඳහන් කළේ අපට යම්කිසි විදියක අත්දැකීමක් ලැබෙනවා නම් අපේ මුළු ජීවිතයම කියලා කියන්නේ ඇසෙන් රූප දකින එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ විඳින එක, දිවෙන් රස විඳින එක, ශරීරයෙන් පහස ලබන එක, මනසට අරමුණු වෙන එක. මෙන්න මේ එන හැම අරමුණකම ස්වභාවය තමයි එක ඉන්ද්‍රියකින් එක විටක එක අරමුණක් විතරයි ලැබෙන්නේ. ඒ ලැබෙන අත්දැකීම ඒ මොහොතේ හටගෙන ඒ මොහොතම නිරුද්ධ වෙනවා කියන කාරණේ. අපට පිනතුනි ජීවිතය කියලා තියෙන්නේ එක තත්පරයක එක ක්ෂණික මොහොතක් විතරයි ජීවිතය කියන්නේ. අපේ දරුව ගැන හිතනකොට තමන්ගේ සමස්ත ජීවිතේම දරුව. තමන්ගේ උපාධිය ගැන හිතනකොට සමස්ත ජීවිතේම උපාධියත් එක්ක තියෙන. එතකොට අනිත් ලෝකෙ මුකුත් නැහැ. තමන්ගේ ශරීරය ගැන හිතනකොට ශරීරය විතරයි. තමන්ගේ අම්මා ගැන හිතනකොට සම්පූර්ණ ලෝකේ අම්මා. අපට පින්නතුනි එක මොහොතක ජීවිතය කියන්නේ මෙන්න මේක අත්දැකීමක් විතරයි. ඒ අත්දැකීමත් ඉස්තරම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ හටගෙන හේතු නිසා ඒ මොහොතේ හටගත්තා හේතු නැති වෙනකොට ඒ මොහොතේම නිරුද්ධ වුණා කියන කාරණා. පින්නතුනි මෙන්න මේක තමයි බුදුදහමෙන් කියන ඉහළම දක්ෂතාවය කියලා කියන්නේ. මෙන්න මේ යථාර්ථය තුළ යම් කිසි මොහොතක අපි ඉන්නවා නම් ඒ ඉන්න මොහොත තුළ අපට ශරීරයට කොච්චර බරපතල රෝගයක් තිබුණත් Tamante එක මනසට දැනෙන්නේ නැහැ. අන්න ඒ අත්දැකීම තුළ ඉන්න මොහොතේ Tamange වයසෙන් කොච්චර වයසට ගිහිල්ලා හිටියත් Taman වයසට ගියා කියලා Tamanට දැනෙන්නේ ඒ විතරක් නෙවෙයි මේ හරියට මේ අවබෝධය තුළ ඉන්න වෙලාවක නම් ඔබ මිය ගියේ. මේ අනිත්‍යතාවය දකිමින් හිතට අරමුණක් එනකොටම ඒ සිතුවිල්ල කියන්නේ මේ මොහොතේ හටගත්තු එතනම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා. දැන් අම්මා ගැන සිහි කරනකොටම ඇතැමිට අම්මා තමන් ඉස්කෝලේ එක්කන් ගිහු හැටි නාවපු හැටි අම්මා කුරු කියලා දීපිට දැන් මතක් වෙනවනේ. ඒ පරිසරය අම්මා ඇඳගෙන හිටපු ඇඳුම් තමන් පාඩම් කරපු මේසෙනේ මතක් වෙනවනේ. මතක් වෙනකොට මේ බාහිර අරමුණ තුළ සිත බැස නොගෙන දැන් මේ සිතන්නේ තමන්ගේ හිතම නේද කියලා මේ පැත්තෙන් දැක්කොත් මේ සිතන සිතුවිල්ල ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන සිතුවිල්ලක් කියලා අභ්‍යන්තරයෙන් තමන් දකින්න දක්ෂ වුණොතින් ඒ දකින මොහොතක නම් තමන් මිය ගියේ. ඒ කියන්නේ තමන් බාහිර අරමුණක තමන්ගේ සිතේ වෙලාවේ බැසගෙන නැහැ. නමුත් අපි හැම වෙලාවෙම කොහොමද ඉන්නේ? දරුව ගැන හිතනකොට දරුවගේ ලෝකේ තමයි ඉන්නේ. ගෙදර ගැන හිතනකොට ඒ ලෝකේ, වාහනය ගැන හිතනකොට වාහනේ ඇතුලේ තමන් ඉන්නේ. ඉඩම ගැන හිතනකොට ඉඩමේ. ලංකාවේ ගෙදර ගැන හිතනකොට ඉඩමේ. දැන් නිතරම අපි මේ බාහිර අරමුණක තමයි සිත බැසගෙන ඉන්නේ. දැන් මේ දරුව ගැන දකිනකොට අපිට මේ දරුවගේ ලෝකේ තමයි අපට මේ හිතෙන්නේ. ඒ කියන්නේ පිනුතුනේ අපි සම්පූර්ණ බාහිර ලෝකය තුළ යටපත් වෙලා තියෙනවා. දැන් මේක දකිනකොටම මේ සිතුවිල්ල කියන එක අභ්‍යන්තරයෙන් පංච උපාදාන ස්කන්ධයක හට ගැනීමක් කියලා අභ්‍යන්තරයෙන් දැක්කොතින් ඒ දකින අත්දැකීම ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා දැක්කොතින් ඒ දකින මොහොතේ අපි මිය ගියොතින් මොකද වෙන්නේ? හරියටම මේ අනිත්‍යතාවය දකින මොහොතේදී අපි මිය ගියොතින් ඇතැම් විට දරුවත් අතේ තියාගෙන ඉන්න වෙලාවක වෙන්න පුළුවන් සමහර විට. ඒකට කමන්නේ. දරුවට කිරි දෙමින් ඉන්න අවස්ථාවක වෙන්නත් පුළුවන් මේ අනිත්‍යතාවය දකිමින් ඔබ මිය යන්නේ සමහර විට. මේ අනිත්‍යතාවය හරියට දකින මොහොතක නම් අපි මිය ගියේ කියන්නේ අපේ සිත බාහිර කිසිම අරමුණක සිත බැසගෙන නැහැ. ඒ කියන්නේ ඒ කෙනාගේ චුති චිත්තයත් මරණයත් රහත් භාවයත් පිරිනිවන් පෑමත් තුනම එක විට සිදුවන කෙනෙක් බවට පත් වෙනවා. ආයි ඒ තැනැත්තා බාහිර ලෝකයකට යන්නේ නැහැ. දැන් අපට සිතුවිලි හිතනකොටම අපේ සිතේ බාහිර තැනක හිත බැසගෙනයි තියෙන්නේ. ඒ බාහිර සිතක දේක හිත බැසගෙන තියෙනවා නම් දරුව කෙරෙහි විතරක් නෙවෙයි. ඉදි කට්ටක් පිළිබඳ වුණත් වෙන්න පුළුවන්. දරුව වෙන්න ඕනේ. ඉදිකට්ටක් මතක් වෙනකොට ඉදිකට්ට ගැනත් බාහිර ඉදිකට්ට තියෙන කියලා හිතුවොත් ඒ ඉදිකට්ට තුල ජරා මරණ ටික ඔක්කොම තියෙනවා. නැවත සසර භවයට යන සියලුම දේවල් ඒකේ තියෙනවා. දැන් අදාපට හිතෙනවා අනේ මන් නම් කිසියම් දෙයකට ආසාවක් නැහැ මට නම් හිත අදාගෙන ඉන්න පුළුවන් කියලානේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් මම නම් කිසියම් දෙයකට ලෝභයක් නැහැ කියලානේ. දැන් බනහන කොටත් එහෙම තමයි ඔබට හිතෙන්නේ. කවුරුවත් ගැන අමනාපයක් නැහැ, කවුරුවත් ගැන කිසියම් ආසාවක් නැහැ නේනේ. නේද? හැබැයි ඔබට ඒකෙන් සාතික වෙන්න පුළුවන් ද ඔබට කිසිම දෙයකට ආසාවක් නැහැ කියලා? බෑනේ. සාමාන්‍ය පිනතුනේ ලස්සන දේවල් වලට වෙන්න ඕනේ නැහැ. අපි බලමු අපේ ගෙදර වත්තේ කොනක තියෙනවා ඉතාම අපිරිසිදු ලී කෑල්ල. ඒ ලී කෑල්ල සම්පූර්ණයෙන්ම අසුචි තියෙනවා. පණුවත් එක තියෙනවා. අපට මේ ලී කෑල්ල ගැන ආසාවක් තියෙනවද? මේක දුනොතින් අල්ලන්න කියලා ගන්න කියලා ගන්නවද? නෑනේ. ඔබ හිතනවා ඔබට කවදාකවත් මේකට ආසාවක් ඇති වෙන්නේ නැහැ කියලා. ඔබට පුළුවන් ද කියන්න? ඔව් කියන්න බෑනේ. ඇත්ත තමයි. අපි බලමු යම්කිසි වෙලාවක අපි ගඟක ගහගෙන යනකොට අපි වතුරකට අහුවෙලා ගඟක ගහගෙන යනවා. ගඟක ගහගෙන යන වෙලාවේදී ගඟ ආයනේ තියෙන ඔන්න ඔය කොටේ තියෙන. ඈ අපි මේ නොබලපු අකමැති වෙච්ච දේ අපි එක අතින් ඉවත් දෙකෙම බදාගන්න දරනේ. පින්නතුනි මේක තමයි ජීවිතේ ස්වභාවය. අපි අද ඇතැම් විට කිසිම දෙයකට ලෝභයක් නැහැ මට නම් ඕන වෙලාවක දෙයක් අත්හරින්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නේ. නමුත් පින්නතුනි මරණාසන්න මොහොත කියලා කියන්නේ අපේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්න ඇවිලට. ඒකට අපි සම්පූර්ණම ගන්නේ අතීතයෙන් ගත් අරමුණුත් එක්ක ඉන්නේ. මනසින් ඉන්නේ. අන්න ඒ මනසින් ඉන්න වෙලාවේදී පින්නතුනි අපි බොහෝ විට අපි බාහිර අරමුණක සිට බැස ගන්නවා. බැස ගැනීමත් එක්කම නැවත අපි භවයකට යනවා. ඒ භවයේ කොතන භවයක් වුණත්, මනුස්ස ලෝකේ වුණත්, දිව්‍ය ලෝකේ වුණත්, තමන්ට ලෙඩවීම, මරණයන් ආදී දුක් වලට තමන්ට මුහුණ පාන සිද්ධ වෙනවා. ඒ නිසා සසරෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි අපි බොහෝ දෙනෙක් කැමති මේ ජීවිතයේ තුල මේ ජීවිතයේ දුකෙන් නිදහස් වෙන කැමති අපි. අපේ ළඟම ඥාතියන් මරණයටපත් වෙනකොට, ළඟම ඥාතියන් ලෙඩ වෙනකොට අන්නේ ලෙඩවීම මරණයන්ගෙන් අපේ හිතට මනසට පීඩාවක් නොවන විදියට මනසක් හදාගන්න අපි හැමදෙන්නම කැමතියි. ඒකට අකමැති අපි කවුරුවත් නැහැ. අන්න ඒ ස්වභාවයට පත් වෙන නම් පිනතුනි මෙන්න මේ ධහම, මෙන්න මේ අනිත්‍යතාවයේ පරිසම්පාදේ අපි තේරුම් ගන්නට ඕන. පිනතුනි අපට මේ ජීවිතයේ සියලුම පහසුකම් ටික ලැබුණේ හොඳ අම්මා තාත්තා, හොඳ ලස්සන ශරීරයක්, හොඳ බුද්ධියක්, අධ්‍යාපනයක්, දරුවෝ, මේ පරිසරය, වාහනේ ඔක්කොම ලැබුණේ මොකටද? පින්නතුනි හරියට දියමන්තියක් වගේ මෙන්න මේ අනිත්‍යතාවය බලන්න. වෙන කිසිම දෙයකට නෙවෙයි අපිට ලැබුණේ. ඒ නිසා අපි හරි හම්බ කරත්, ගමනක් ගියත්, පින්කමක් කළත්, ඥාතික යුතුයකමක් කළත් මේ මොනව කළත් පින්නතුනි අපේ ජීවිතේ ඉලක්කය තියෙන්න ඕන කුමක් සඳහාද? මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගන්න විදියට අපේ මනස දිනු කරගන්න. ඒ නිසා බුදුහාමුදුර සඳහන් කරනවා බුද්ධිමත් කෙනෙක් විසින් යමක් අවබෝධ කරගන්න තියෙනවා නම් ඒ අවබෝධ කරගත යුතු දේ තමයි පංච උපාදාන ස්කන්ධය කියලා. අපෙන් ඇසට රූපයක් දකිනවා කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහක් ඒ මොහොතේ පෙර පසු නොවි හට ගැනීම. මෙන්න මේක තමයි ලබන තියෙන ඉහළම අධ්‍යාපනයේ ලෝකේ. බුදුහාමර සඳහන් කරන බුද්ධිමත් කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් දුරු කරන්න ඕන නම් දුරු කළ යුතු කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාවයි භව තණ්හාවයි. අවිද්‍යාවත් භවයට තියෙන ආසාවත්. බුද්ධිමත් කෙනෙක් විසින් දිනු කරන්න තියෙනවා නම්, වඩන්න තියෙනවා නම්, ප්‍රගුණ කරන්න තියෙනවා නම්, ප්‍රගුණ කරන්න තියෙන කාරණා දෙකක් තියෙනවා. මොකද ඒ කාරණා දෙක සමත විදර්ශනා දෙක. හැකිතාක් දුරට සිහියෙන් ඉඳිමින් විසිරලා යන සිත, අතීත අනාගත දෙකට නිතරම දෝලණය වෙමින් තියෙන සිත වර්තමාන මොහොතෙහි දිනු කරන දරණ උත්සාහය වැඩි කරන්නට ඕන. මේක තමයි අපේ හැබෑ දක්ෂතාවය කියලා කියන්නේ. දිනෙන් දින සිත සමාධිගත කරන වෙලාව වැඩි කරගන්නට ඕන. කුමන හෝ භාවනාවක් භාවිත කරමි. මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්, බුදුගුණ භාවනා වෙන්න පුළුවන්. ආනාපාන සති භාවනාව කුමන හෝ භාවනාවක් භාවිත කරමින් දිනපතාම විනාඩි දෙකෙන් පටන් ගන්න. විනාඩි 2 3 5 7 10 ටිකෙන් ටික වැඩි කර කර වර්තමාන මොහොත තුළ හිත දිනු කරන කාලය වැඩි කර ගන්න. ඒ සමාධිමත් වෙන සිතින් හැම මොහොතෙම සිදුවන අනිත්‍යතාවය දකින වේලාව වැඩි කර ගන්න. අන්න ඒ සමත විදර්ශනාවෙන් ඉන්නවා කියලා කියන්නේ කොයි වගේද ජීවිතේ? ඔබේ ජීවිතයේ සතුටම ලැබෙච්ච අවස්ථාව බලන්න මොනවද කියලා ජීවිතේ? ඇතැමිට ඔබ විශ්වවිද්‍යාලයට මුලින් ගිහපු දවස වෙන්න පුළුවන්. උපාධිය ගත්තු දවස වෙන්න පුළුවන්. රැකියාවට මුලින් ගිහපු දවස වෙන්න පුළුවන්. මුලින්ම වාහනයක් ගත්තු දවස වෙන්න පුළුවන්. විවාහ වෙච්ච දවස වෙන්න පුළුවන්. දරුවෝ ලැබෙච්ච පළවෙනි දරුවෝ ලැබෙච්ච දවස වෙන්න පුළුවන්. ඔබ වැඩිපුරම සතුටු වෙන දවස. දරුවෝ නැත්තම් උපාධිය ගත්තු දවස වෙන්න පුළුවන්. අන්න ඒ මොහොතෙහි ලැබපු සතුටට වඩා 10000 ගුණයක සතුටක් ඔබට දැනෙනවා. ඔබ හරියට තමන්ගේ හිත සමාධිමත් කර කර මේ අනිත්‍යතාවය බලන වේලාව වැඩි කරන්න පුළුවන්. පින්නොතින අපි මේ සසර හුවා දුක් ඉඳලා මේ ජීවිත කාලයත් අපි හුවා දුක් ඉඳපු අයනේ ඉගෙන ගන්න අපි කොච්චර මහන්සි වුණාදනේ. අවුරුදු ගාණක් කැප කළ මේ සියල්ලක්ම කලේ පින්නතුනි හිතන්න එපා නිකන් දරුවෙක් හදලා වයසට ගිහිල්ලා මැරෙන්න කියලා. අපි මේ සියලුම දේවල් ලැබුවේ මෙන්න මේ සමත විදර්ශනා දෙක දිනු කරන්න. ඒකට උපකාරය පහසුකම් ටික ලබන්න තමයි මේ අවුරුදු 50කටක ජීවිතය විතරක් නෙවෙයි මුළු සසරම සියලු උස්සයන් දරුවේ මෙන්න මෙතෙන්ට අපේ හිත ගියේ. ඔබට පින්නතුනි ලැබෙච්ච දරුවෝ විතරක් නෙවෙයි ඔබේ කෙස් ගහ අතටනම් බලන්න. ওই කෙස් ගහ ලබන්න කොච්චර පින් කරන්නේ නැද්ද? ඔබේ නිකම්ම කෙස් ගහ බිමට වැටිලෑයි නේද? සමහරට දැනෙන්නේ නැහැ ඉතරනේ. නමුත් ඒ වැටිච්ච කෙස් ගහ කරි අතටනම් බලන්න. ওই කෙස් ගහ ලබන්න ඔබ කොච්චර පින් කරන්නේ නැද්ද? ඒ පිනේ අඩුවක් තිබුණා නම් කෙස් ගහ වෙනකොට මොනවද හම්බෙන්නේ? මාළුවෙකුගේ කොරලක් වෙන්න පුළුවන්, කොටියේ ගෙලවම ගහක් වෙන්න පුළුවන් නේ. වෙනස් හතෙක්ගේ දෙයක් තමයි අපට ලැබෙන්නේ. මේ වගේ ශරීරයක් අපට ලැබෙන්නේ නැහැ නේද? පින්නතුනි මේ සියල්ලක්ම ලැබුණේ නිකන් නෙවෙයි. සසර පොහුවා හිත දියුණු කළා, හුවා ප්‍රාර්ථනා කළා ආවේ මෙන්න මෙවැනි කාලයක අපි සියලුම පහසුකම් ටික ලබලා අපි ලැබුවේ බුද්ධෝත්පාද කාලයේ මේක දිනු කරගෙන. ඒ නිසා මේ අවස්ථාව මගේ හැරගන්න එපා. දරුවන්ට, ඥාතීන්ට, දෙමව්පියන්ට සලකන ගමන් මෙන්න මේ ඉලක්කය සඳහා අපි සම්පූර්ණ උත්සාහය දිනු කරගන්නට ඕන. මේක තමයි අපේ ඉලක්කය බවට පත් වෙන්නට ඕන. ඒ නිසා දිනෙන් දින සමත විදර්ශනා දෙකෙන් දිනු කරගන්න පුළුවන් නම් ඒ තා ප්‍රමාණිත පින්නතුනේ අපේ බාහිර රූප ශබ්ද වලින් අපේ හිතට එන පීඩා එන්නම අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි බාහිර කිසිම කෙනෙකුට අපට ඇති සියලුම ඥාතීන් ටික එක දවසක මිය ගියා. කවදා හරි දවසක පින්නතුනේ අපේ ජීවිත කාලේ ඔක්කොම ඥාති මිත්‍ර ආදීන් ටික දිහා බලාගෙන අපට ඇස් දෙක පියා ගන්න වෙනවා. එහෙම නෑ කියලා කියන්න පුළුවන්ද අපට? ඉතින් කාටවත් එහෙම කියන්න පුළුවන් කමන්නේ. අපේ ඥාතින් දෙක විතරනේ මේ ශරීරයත් අත්හරිනින්ම තමන්ට දවසක ඇස් දෙක පියා ගන්න වෙනවා. ඒක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. අන්න එවැනි තත්ත්වයකදී පිනතුනි කිසිඳු විදියෙ මානසික දුර්වලතාවයක් නොවන විදියට දුකක් ඇති නොවන විදියෙ ශක්තිමත් මනසක් අපි ඇති කරගන්නට ඕන. එහෙම ඇති කරගත්තොත් තමයි අපි බුදුදහමේ විදියට සැබෑ දක්ෂයන් බවට පත් වෙන්නේ. ඒ සඳහා උපරිම විදියට අපිට ප්‍රඥාව දිනු කරගන්න වෙනවා. ඒ ප්‍රඥාව කියන්නේ පිනතුනි සම්මා සතිය මත සතිමත් බව තුල ඉඳගෙන හැකිතාක් දුරට සමධි දර්ශනා දිනු කරගන්න. ඒකට ආශිර්වාදයක් වෙන්න තමයි අපි ආමට කාතර සලකන්නේ. ඒකට උපකාරයක් වෙන්න සඳහායි අපි ඥාති මිත්‍රාදීන් සලකන්නේ. ඒකට පහසුකම් ටික සලසා ගන්න තමයි අපි දන් දෙන්නේ, සිල් රකින්නේ. ඒකට පහසුවක් සඳහා තමයි අපි රැකියාවට ගිහිල්ලා හොඳට රැකියාව කරන්නේ. ඒව අපි හැමදේම කරන්න ඕන. හැබැයි පිනුතුනි මේ අවබෝධය ලැබුණට පස්සේ අපි කිසි දවසක දැනට කරන යුතුයකම් ටික, රාජකාරී ටික අඩු වෙන්නේ නැහැ. දැනටත් වඩා හොඳට යා කරනවා. දැන් එක රැකියාවක් කරනවා නම් ඇතැම් විට රැකියාව දෙකක් කරන්න පුළුවන් මේ අවබෝධයෙන් පස්සේ. ඇයි ඒ? ලෝභකමටද? ලෝභකමට නෙවෙයි, ආ ඉක්මනට සල්ලි උපයලා තියලා ඉක්මනට ධර්මයේ හැසිරෙන්න. දැන්ටත් වඩා කලින් එයා අවදි වෙන උදේට. දැන්ටත් වඩා කලින් පැය භාගයක් පැයක් හරි ප්‍රමාද වෙලා නිදියන්නේ භාවනා කරන කාලය වෙන් කරගන්න. පින්නතුනි මෙන්න මෙහෙම ඉන්නකොට තමයි එක හතකින් අපිත් එක්ක එකටින ඥාතින් දිනු වෙන්නේ. ඒයත් මනසින් දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අය දිනු වෙනකොට කවදා හරි මේ අය අපේ ජීවිතෙන් සමු ගන්නකොට ඒ අය මේ ජීවිතයට වඩා ඉහළ තැනකට යන්න හොඳ මනසක් හදාගෙන යන්නේ. ඒක තමයි ඇත්තටම අපි අපේ ඥාතින කරන උදව්ව. කෙනෙක් හිතන්නේ අපි ඥාතින්ට හුඟක් සැලකුවා. බොහෝම කාලයක් අපි කවදාවත් අමනාපුනේ නැහැ. වචනකින්වත් හිතිරිදව ගත්තේ නැහැ කියලා කියන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝක සම්මත විදිහට ඒක හොඳයි පිනතුනේ. නමුත් ඒක විතරක් ජීවිතයේ සාර්ථකයි කියලා කියන්නේ නැහැ. අපි ඥාතින් එකට ඉන්න කාලේ ගෙදර දන් දුන්න නම්, ගෙදර ඉඳගෙන භාවනා කළා නම්, හිත දියුණු වෙන ධර්ම සාකච්ඡා කළා නම්, මෙන්න මේක තමයි පිනතුනේ අපේ නියම විදිහට ඥාති මිත්‍ර ආදීන සැලකුවා කියලා කියන්නේ. ඒ නිසා සමහර අය උපන් දිනවලදී ඇතැම් විට දවසක් දෙකක් සතියක් භාවනා කරන සමහර අය. ඒ හැම අවස්ථාවකම තමන්ගේ හිත දිනු කරගන්න අවස්ථාවක් කරනවා. මේ අපි ලැබපු සැප සම්පත් වලින් පිනතුනි ප්‍රයෝජන කියලා කියන්නේ නිකන් මේ ගෙවල් දිරාපත් වෙන දෙනව නෙවෙයි. නිකන් යහළුවන්ට කැම ටිකක් දෙනව විතරක් නෙවෙයි. මෙහි ගෙවල් ළඳගෙන පිනතුනි අපි පුළුවන් තරම් දුරට පින්කම් කරන්න ඕන, හිත දිනුන දේවල් කරන්න ඕන, බණ අහන්න ඕන, ධර්මයේ හැසිරෙන්න ඕන, භාවනා කරන්න ඕන. එහෙම කළොත් තමයි මේ ගෙදර වටිනාකම වැඩි වෙන්නේ. මේ ගෙදර අවුරුදු 50 හිටියයි කියලා ඔබට මේ ගෙදර වටිනකම වැඩි වෙන්නේ නැහැ. මේ ගෙදර අත්හරින දවසට මේ ගෙදරදී ඔබ කරපු භාවනා පෑ ගන්න ඔබට බලන්න පුළුවන් වෙනවා. මේ ගෙදර ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරපු පෑ ගන්න ඔබට එදාට බලන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙනම් තමයි ඔබ මේ ගෙදරට මහන්සි වෙච්ච දේ ප්‍රතිඵල තියෙන්නේ. නැත්තම් ලොකු ගයක් වියදම් කළා හැදුවා මං හොඳ සිටියක හිටියේ කියලා මාන්නකින් ඉඳලා මේ ගියාට විතරක් තමයි සාරතුණා වෙන්නේ. ඒ නිසා පිනතුන් මේ වගේ වටිනා දහමක් අපට ලැබුණේ. ඒ වටිනා දහම අපි අප්‍රමාදීව රකිමු. අපි දිනු කරගනිමු, වඩමු. ඒ දහමේ ආශිර්වාදය ආලෝකයේ අපේ ළඟම ඥාතීන්ට, දරුවන්ට, මව්දෙමාපියන්ටත් අපි ලබා දෙමු. එසේ කටයුතු කරන්න තෙරුවන් සරණින් ඔබට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ගේ දහම් ගැටලු තියෙනවා නම් අහන්නටත් පුළුවන්. හොඳයි, එහෙනම් පින්නතුනි අපි මේගේ ඥාතින පුණ්‍යානුමෝදනා කරමු. අද විශේෂයෙන් මේ පින්කම සංවිධානය කළේ තමගේ ආදරණීය පියතුමා මූලිකත්වයේ තබාගෙන ආදරණීය සහෝදර සහෝදරියන් කවුරුත් ඒ කරාසි වෙලා තින් තමගේ මියගිය ආදරණීය මවට විමලානිස්සංක මාතාවටයි පුණ්‍යානුමෝදනා කරන්න මේ පින්කම සිදු කළේ. නිසා විනීතා මහත්මිය, දීපා මහත්මිය, අශෝක මහත්මයා, ජිත් මහත්මයා ඇතුළු තිමේ සහෝදර සහෝදරියන් කවුරුත් ඒක රාසී වෙලා සුමේද මහත්මයාගේ නිවසේහි නීතාම අලංකාරවත් පින්කම සිදු කළා. ඒ වගේම සුමේද මහත්මයා නමින් මියගිය මීට වසර 3කට කලින් මියගිය ආදරණීය මවතුමිය සවුලින් පෙරේරා ගුණවර්ධන මාතාවත් සිහිපත් කරනවා. ඒ නිසා ඒ දෙපළ ප්‍රධාන මියගිය මේ ජීවිත කාලය තුළ අප නමින් මියගිය ඥාතීන්ද, ඒ වගේම සසර ජීවිත කාලය පුරා අප නමින් මියගිය යම්තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් ඒ සියලු ඥාති හුද මේ පින දැක සුවපත්ත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතින් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්ම දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව පින්තුන් සිදු කරන සියලු දැහැමේ කටයුතු හොනේ සිදු කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම අද උපන් දිනේ සමරණීය ආදරින් තමන්ගේ දියණියටත් සුභ උපන් දිනයක් වේවා. ඒ දියණියටත් දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවෙනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහේදී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහේදී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, ඔබ හැම දිනෙකම සතුටටපත් වන්න. ඉතින් තමන්ගේ ආදරණීය මවතුමිය වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ඥාතිගතුකම සිදු කරේ. ඉතින් ආදරණීය මව සිටින කාලයේ තමන්ට පුළුවන් ආකාරයට උපරිම විදියට මේ මවතුමිය බලාගෙන අප උපස්ථාන කළා. බෙහෙත් හේත ආදීන් උපස්ථාන කළා වගේම ඒ අම්මට ධර්මයේ හැසිරෙන්නටත් මේ පිනතුන පුළුවන් මට්ටමින් උදව්පකාර කළා. ඉතින් ඒ ගැන හිතලා ඔබ හැම දිනෙකම සැනසීමටපත් වන්න. ඉතින් ඒ අම්මගේ අවසන් කටයුතු තුනින් සිද්ධ කළා. මේ දවස් 7ක් ගත වෙන අවස්ථාව නිමිත්තෙන් එතුමියට පුණ්‍යානුමෝදා පින සිද්ධ කර සත් දවසේහි ධර්ම දේශනා මේ පින්කමයි මේ නිමාටපත් කළේ. ඒ නිසා මේ පින්කම ආනිසංසයෙන් මේ මෞතුමිය ප්‍රධාන ඔබ හැම දිනාටම සසරගත ජීවිත සුවපත් වන්නටත් උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමටත් මේ පින අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා අන්තෝ සම්මේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.